නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අවිද්‍යා භික්ඛවේ පුම්බංගමා අකුසලානං ධම්මානං සමාපන්තියා අන්වදේව අහිරිකං අනුත්තප්පං විඤ්ඤාචකෝ භික්ඛවේ පුම්බංගමා කුසලානං ධම්මානං සමාපන්තියා අන්වදේව හිරොත්තප්පන්ති සෙනෙහවත් වාසනාවන්ත පින්නතුනි මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි පින්වත්තුන් බලාපොරොත්තු වන්නේ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ 2017 වර්ෂයේ පැවැත්වෙන දුරුතු පුන් පොහොදා මේ අවුරුද්දේ පළවෙනි පුන් පොහොදා සිල් සමාදන් වෙලින් අවස්ථාවේ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ අද අප සාකච්ඡා කරන බලාපොරොත්තු වන්නේ ඉති උත්තක පාළි කියන ග්‍රන්ථයේ ඇතුළත් වෙන විඤ්ඤා කියන සූත්‍රය. සාමාන්‍ය ලෝක විඤ්ඤා කියලා කියන්නේ දන්නවනේ. නමුත් ඒක නෙවෙයි මෙතන මේ විවහාර වෙන්නේ. මේ විද්‍යාව කියන්නේ නුවණ කියන එක, ප්‍රඥාව, wisdom කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේම ලෝකෙට දේශනා කළා චක්කුන් උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විද්‍යා උදපාදේ, ආලෝක උදපාදේ කියලා. මේ හැම වචනයකින්ම බුදුහාඳුර බලාපොරොත්තු වුණේ උන්වහන්සේ ලබාගත්තු අවබෝධය ලෝකෙට පැහැදිලි කරන්න. ප්‍රඥාව ගැන උන්වහන්සේට ප්‍රඥා ලෝකේ පහළ වුණා කියලා එන්නේ කිව්වේ. චක්කුන් කියලා කියන්නේ ප්‍රඥාවට ඇස පහළ වුණා. ඥානං උදපාදේ, ඥානය පහළ වුණා. පඤ්ඤා උදපාදේ, ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදේ, විද්‍යාව පහළ වුණා. මේ ආදී වශයෙන් සඳහන් කරනවා. පින්තුනි, මේ බුදුහාමුදුරෝ පළවෙනි ධර්ම දේශනාවක් කරන මොහොතේ දේශනා කළ විශේෂ ප්‍රකාශය. ඒ තමයි පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසෝ විරෝ දහමක් පහළ වුණාය කියලා. එතකොට පෙර නොයසෝ විරෝ දහමක් කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ දන්න අයට වඩා විශේෂ දෙයක් උන්වහන්සේට වෙලා අවබෝධ වුණා. දැන් බුදුහාමුදුරු ගිහිගෙන ඉක්මනකොට උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා හිටියේ. ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ කරුණුත් බුදුහාමුදුරු දැනගෙන හිටියේ. එහෙම දැනගෙන හිටියේ බුදුහාමුදුරු තමයි මේ දේශනා කරන්නේ මට පෙර නොතිබෙච්ච අවබෝධයක් ලැබුණායි කියලා. දැන් සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ ලෙඩවීම, මහලු වීම, මරණය තේරුම් ගත්තොත් ජීවිතේ තේරුම් ගත්තා කියලා අපට හිතෙන්නේ. නමුත් වෙනතින් ඊට වඩා ගැඹුරු අවබෝධයක් තමයි බුදුහාඳුරන්ට ලැබුණේ. හැබැයි අර අවබෝධය, අර සතර පෙර නිමිති දැකීමෙන් ලැබුණු අවබෝධය ධර්මය කරා යන්නට උපකාරයක් වුණා. හැබැයි සම්බුද්ධත්වයේ ලබා ගැනීමේදී අවබෝධ කරගත්තේ ඊට වඩා සුවිශේෂ දෙයක්. අන්න ඒ සුවිශේෂී දේ ගැන තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නිතරම ප්‍රඥාව අගය කළා. උන්වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට පැහැදිලි කරන්නේ මේ ප්‍රඥාව ලබා ගන්න මාර්ගයයි. හැම දහම් පදයකින්ම අපේ බුද්ධිය දියුණු කරනවා. ලෝකයේ දෙස බලන්න අපට අලුත් ඇසක් ලබා දෙනවා. ඒක තමයි බුදුහාඳුර අපේක්ෂා කළේ. ඒ ප්‍රඥාව බුදුහාඳුර උගා අගය කළා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. තමගේ චරිතය ප්‍රඥාවෙන් සෝබමාන වෙනවායි කියලා. තමගේ චරිතය තමගේ ජීවිතයට ප්‍රඥාව ආවරණයක්. නත්ති පඤ්ඤා සමා ආභා කියලා කියනවා. ප්‍රඥාව සමාන ආලෝකයක් නැහැ කියලා කියනවා. ඒ වගේම බුදුහාඳුර දේශනා කළා විඤ්ඤා උපපත් සංසෙට්ටා කියලා. ප්‍රඥාවේ උපත ප්‍රඥාවේ පහළවීම ශ්‍රේෂ්ඨයි කියලා. පඤ්ඤා නරාණං රතනං කියලා කියනවා. ප්‍රඥාව මිනිසෙකුට තියෙන ලොකුම රත්නය, ලොකුම මැණික කියලා කියනවා. පින්නතුනි, මේ වගේ කරුණ වලින් බුදුහාමුදුර ප්‍රඥාව වගේ කළා තියෙනවා. සාමාන්‍යයෙන් පින්නතුන් හිතන් ඉන්නේ බුදුහාමුදුර දේශනා කරපු ප්‍රඥාව මේ පින්නතුන් දැන් බණ අහලා තියෙන හුඟක් කලින්දම් මොකද්ද බුදුහාමුදුර ප්‍රඥාවෙන් අපේක්ෂා කළේ? මොකද්ද ප්‍රඥාව දිනු වෙනවා කියලා? මොකද්ද අපට දිනු වෙන අවබෝධය? ඔව්, සම්මා දිට්ඨිය කියලා මේකට සමාන වචනයක් විදිහට කියනවා. දැන් මේ ප්‍රඥාවට විද්‍යා කියලා කියනවා, අමෝහ කියලා කියනවා, සම්මා දිට්ඨි කියලා කියනවා, ඥාන කියලා කියනවා, ප්‍රඥා කියලා කියනවා. ඒ වගේ සමාන පද තියෙනවා. මම අහන්නේ ඒකේ අර්ථය කොහොමද අපි පැහැදිලි කරලා දෙන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඔව්, පරිසම්පාදය කියලා කියන්නේ මොකද්ද? ඔව්, හේතු බල ධම කිව්වේ. ඔව්, මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? එනතන ප්‍රධාන වශයෙන් මේ දුක පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. දුකේ හට ගැනීම නිරෝධය තමයි ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්නෙ. ඒක තමයි මූලික අවබෝධය වෙන්නට ඕනේ. දැන් අපි කාරණයක් පැහැදිලි කරද්දී අපිට සමාන වචන කියන්න පුළුවන්. නමුත් සමාන වචන කිව්වයි කියලා අර්ථය පැහැදිලි වුණා වෙන්නේ නැහැ. දැන් අපි කියමු, දැන් බල්ල කියන්නේ කවුද කියලා හොත් අපි කියමු ඩෝග් කියලා කියන ඊටවත්. ඊට පස්සේ ඩෝග් කියන්නේ කවුද? නාය කියලා කියනවා. දෙමළේ නාය කියලා නේද? ඔය වගේ සමාන වචන අපට එකිනෙක කියන්න පුළුවන්. කිව්වට අර්ථය පැහැදිලි වෙන්නේ නැහැ. අර්ථය පැහැදිලි වෙන්න නම් ඒක විස්තර කරන්න ඕන තමන් දන්න වචන වලින්. ඒ වගේ තමයි මේ විද්‍යාව කියන එක, සම්මා දිට්ඨි කියන එක අර්ථයෙන් තේරුම් ගත්තොත් දුකේ ඇතිවීම නැතිවීම ඒ වචන කිව්වත් හරියන්නේ නැහැ. තවත් පැහැදිලි කරලා දෙන්න ඕන. කොහොමද අපිට දුක හටගන්නේ? යම් කිසි වෙලාවක අපට දුකක් හටගන්නව නම් හටගන්නේ වෙනතුනි අපි උදේ සඳහන් කළේ ඒකයි. අපි ඇසෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, මේ ඉන්ද්‍රිය වලින් ගත්තු දෙයක් ගැන අපට සිහි කරනකොට අපට හිතෙන්නේ ඒ දේ තාම ඒ විදිහටම තියෙනවායි කියලා. දැන් මේ වෙනතුන්ට ගෙදර ගැන හිතනකොට දැන් ගෙදර මතක් වෙනවනේ මේ වෙලාවේ. දැන් ගෙදර මතක් වෙනකොටම තමන් හිතන්නේ තමන්ට ඇත්තටම තියෙන ගේ දැන් මේ මතක් වෙන්නේ කියලා. ඇත්තටම දැන් තියෙන ගේ නම් මතක් වෙන්නේ දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ? ගෙදර ඇතුලේ කවුද ඉන්නේ? ගෙදර ඉස්සරහා දොර ඇරලද වහලද? ඒවත් තමන්ට කියන්න පුළුවන් වෙනවා. නමුත් දැන් තියෙන ගේ නෙවෙයි තමන්ට දැන් මේ සිහි වෙන්නේ. දැන් තමන්ට සිහි වෙන්නේ තමන් කලින් දැකලා මතකයේ තියෙන ගේ. ඒ විතරක් නෙවෙයි, ඒ මතකය ඉහමනවත් නෙවෙයි, ඒ මතකයට වර්තමාන මේ මොහොතේ තියෙන සිතිවිලි ටික එකතු වෙලා මිශ්‍ර වෙලා ඒ ගැන තමන් හඳුනා ගන්න දේ තමයි තමන්ට දැනෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙයිද, මම මේ පිනතුණුගෙන් මීට පැයකට කලින් යම් කිසි කෙනෙක් ගැන හුවනම් කලින් දැකපු කෙනෙක් ගැන හොඳ හරි හොඳ කෙනෙක් කියලා කියයි. ඇදමිට දැන් අහනකොට කියයි එයාගේ වැරද්දක් මතක් කළා හොඳ නැහැ කියලා කියයි. අර එකම පුද්ගලයා ගැන මේ ටික වෙලාවේදී අදහස වෙනස් වෙනවා. එතකොට ඒකත් අර කලින් අර අත්දැකීම ටික මේ අවස්ථාවේ සිතුවිලි ටිකත් එක්ක මිශ්‍ර වෙලා තමයි දැන් මේ එළියට දාන්නේ. එතකොට හිතන්නේ මම කලින් දැකපු අත්දැකීම එහෙමම ස්ථිරවම දිගටම ස්ථාවරව මනසේ තියෙනවා, ඒක මේ එළියට අරලා දානවා කියලා හිතන්නේ මම. ඒකත් මේ වෙලාවට අනුව හේතුඵල ධමයක් එක්ක එළියට එන අදහස් ටිකක් තමයි දැන් මේ. එතකොට මෙන්න මේ අවබෝධය නැතිකම නිසා අපි ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, මේ වගේ කුමන හෝ ආයතනයකින් ලබාගත්තු අත්දැකීමක් ගැන මතක් කරනකොට අපට හිතෙන්නේ ඒ අතීත අරමුණ මේ දැන් මතක් වෙන්නේ විතරක් නෙවෙයි, ඒ අරමුණ තුළ අපේ හිත බැසගෙන තියෙනවා. ඒ වෙලාවේ අපේ හිත ඒ අරමුණ තුළයි තියෙන්නේ. නමුත් අවිද්‍යාව දුරු කිරීමෙන් කරන්නේ, සමත විදර්ශනා දිනු කිරීමෙන් කරන්නේ. බාහිර තුලට හිත බැස නොගෙන මේ පැත්තේ ඉඳලා හිත මේ පැත්තේ තියාගෙන අර පැත්ත බලන විදියට සකස් කරන එක. හරියට අපි විදුලි පන්දමකින් යම් කිසි තැනක් බලනවා නම් රාත්‍රී කාලේ අපේ අතේ විදුලි පන්දම තියාගෙන තමයි අපි ටෝච් එක එක එක තැන් වලට ફોકસ කරන්නේ. එහෙම කරන්න වරදක් නැහැ. අන්න ඒ වගේ තමයි මෙතනදිත් අපි කරන්නේ. හැබැයි අපි ටෝච් එකෙන් දමලා ගෙනුවොත් මොකද වෙන්නේ? දැන් අපි කරන්නේ වර්තමානයේ ටෝච් එකෙන් දමලා ගියා අරමුණට දමලා ගන්න එක දැන් කරන්නේ. එහෙම නොකර ටෝච් එක අතේ තියාගෙන අපිට අතීත වර්තමාන අනාගත ඕන එකක් ફોકસ කරන්න පුළුවන්. හොඳට සම්මා සතියේ සිට පිටිවාගෙන ඒ වගේම ප්‍රඥාවත් උපයෝගී කරගෙන හේතුඵල ධමයක් ළඟ තියාගෙන ඒකත් එක්ක බලමින් තමයි ඒ වෙලට අපි කරන්නේ. එතකොට මේ අවබෝධයෙන් අපි කරනවා නම් අපට අතීත හෝ අනාගත ඕනම අරමුණක් සිහි කරන්න පුළුවන්. හැබැයි Tamanට රාගයක්වත් ද්වේෂයක්වත් බයක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඕන කෙනෙක් ගැන විවේචනය කරන්නත් පුළුවන්. කෙනෙක් ගැන තොරතුරක් කියන්නත් පුළුවන්. එතකොට එතෙන්දී පුද්ගලයන්ගේ තුල හිත වැසගෙන නෙවෙයි කරන්නේ. මෙන්න මේ කටයුතු ටික ඒක නැත්ත කරපු නිසා යාට මෙන්න මේ විපාක ටික ලැබුණා. යා මේක නොකර හිටියනම්, යා කටපරිස්සම් කරගෙන හිටියනම් යාට බැනුම් අහන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ හේතුඵල අනුව තමයි ඒක විස්තර කරන්නේ. එහෙම කරනකොට අපි පුද්ගලයාට නෙවෙයි දෝෂාරෝපණ කරන්නේ. එතකොට අපි මෙන්න මේ නුවණෙන් දෝෂාරෝපණයක් කළොතින් ඇතැම් විටේ දෝෂාරෝපණ ලක් වෙන කෙනා අහගෙන හිටියත් අපිට කමනාප වෙන්නේ නැහැ. අපි හරියට ධර්මානුකූලව කෙනෙක් විවේචනය කරනවා නම් දැන් විවේචනය කරන විදිහට කොහොමද වෙන්නේ? අහගෙන හිටියොත් ඇතැම් විට ආයෙ අපිට කියා කතා කරන්නේ නැහැ. කමනාප වෙනවා. දැන් අපි යාට පතුරු යන්න බනිනවා. දැන් අපි කරන විදිහෙන් අපිත් අකුසල කරගන්නවා. එයා වරද නිවැරදි කරගන්නෙත් නැහැ. එයා ඒ කියන කෙනා ගිහිලා කැමිට අනිත් කෙනාට කියන ඔයාගෙන මෙහෙමයි කිව්වේ කියලා. ආයි තව අවුල් වෙනවා ඊට පස්සේ. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි මුහා ධර්මයක් එක්ක ඉන්නවා නම් පින්නතුනි අපට එදිනෙදා ජීවිතේ දහම කියන්නේ පින්නතුනි ඉතාම ප්‍රායෝගික දෙයක්. හිතන්න එපා ධහම තියෙන්නේ පොඩ සීල් ගත් දවසේදී අහලා මෙතන භාවනා කරලා යන්න අනිත් දවසේ අපේ රැගේ රක්ෂා ටිකේ විදියට කරගන්න ඕනේ කියලා. එහෙමනම් පින්නතුනි අපට ධහම හරියට ජීවිතේ ලැබෙන්නේ නැහැ. බුදුහාඳුරගේ ධහම කියන්නේ පින්නතුනි ඉතාම සායුක්ති දෙයක් මේක. අපට එදිනෙදා අපේ ජීවිතයේ තුල මේක සම්බන්ධ කරගන්න පුළුවන් දෙයක් විතරක් නෙවෙයි. ඒ සම්බන්ධ කරගන්න කරමට අපේ එදිනෙදා කටයුතු සාර්ථක වෙනවා. අපේ යහළු මිත්‍රාදීන් හොඳට සුහද වෙනවා. වෙනතට වඩා හොඳ කල්යාණ මිතුරු ලැබෙන්නේ. සමහර අය අමනාප වෙන්න පුළුවන් ඇතැමිට. ඒ ධර්මයෙන් පිටත් සරින්න අමනාප වෙයි. ඒ අමනාපුණාට ඉතර ගැටලුවකුත් නැහැ. සමහරට ඒක වඩාත් හොඳක් වෙනවා. හොඳ අය පින්නතුනි තමන් එක්ක යන පිරිසක් තමන්ට නිර්මාණය වෙනවා. මේක තමයි ධර්මයෙන් තමන්ට ලැබෙන වාසිය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව දුක ඇති වෙන ක්‍රමය අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමන්ගේ තේ මානසික පීඩාවක් තියෙනවා නම් මේ මොහොතේ හොඳට කල්පනා කරලා බලන්න ඇයි ඒක ඇති වුනේ. ඒ තමන් හිතමින් ඉන්න සිතුවිල්ල නිරුද්ධ වෙච්ච සිතුවිල්ල ඇතැම් විට තවත් කෙනෙක් තමන්ට බෑන්නා නරක වචනයක් කිව්වා. මේක හිතනකොට දැන් ඒ සිද්ධියට ගිහිල්ලා තමන්ගේ හිත බැසගෙන තියෙන්නේ. මේ වෙලාවේ දැනත් එක ධන්නේවත් නෑ අපි එහෙම හිතනවාද කියලා. කියන්නේ හොඳට සතුටින් ඉන්න සින්දුවක් කියකි. අපි හාලා මට එදා මෙහෙම කිව්වා හරි නෑනේ මට මෙහෙම කිව්වෙත් කියකි අපි හිතේක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කෙනෙකුට අපට බණින්න පුළුවන් එක වතාවයි. හැබැයි අපි අනවබෝධයෙන් අසීයෙන් අයුනසෝ මානසිකාරෙන් හිටියොත් මොකද වෙන්නේ? අපි නැවත නැවතත් ත්‍යාගෙන් බැනුම් අහනවා. අපි අවිද්‍යාව නිසා පින්නතුනි අපි නැවත නැවතත් බැනුම් අහනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වෙන් අපේ හිත මුදවලා මුලින් සුතමේ ඥාණයෙන් අපට අවබෝධය ලබා දීලා චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් හිතලා භාවනාවේ ප්‍රඥාවෙන් මේක ස්ථාවර කරගන්න යන ගමනක් මේ අපි යන්නේ. ඒක පිනුතිට පුළුවන් තරම් දුරට හැකි තාක් මේක ශක්තිමත් කරගන්න ඕන. අපේ වයස ගත වෙනට වඩා වේගෙන් අපි ධර්මයෙන් ඉදිරියට යන්නට ඕන. මේක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට දැනෙන ජීවිතයට දැනෙන තරමේ ප්‍රතිඵලයක් අපට ජීවිතයෙන් පේන්නේ. දැන් බලන්න පින්නතුනි, අපි අපේ ජීවිතවල සාර්ථක වෙච්ච දේවල් බලන්න. දැන් මේ පින්නතුන් ජීවිතේ වහා අංශවලින් සාර්ථක වෙලා තියෙනවනේ. හොඳට ඉගෙනගෙන තියෙනවා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඇති, උපාධි ලබාගෙන, පශ්චාත් උපාධි ලබාගෙනනේ වහා අමාරු වෙන ඉගෙන ගත්තේනේ. දැන් ලංකාවේ, ශ්‍රී ලංකාවේදී අපි උසස් පෙළ විභාගය පාසල විශ්වවිද්‍යාලය නමයි කියන්නේ, ඉතාම අමාරු විභාගයක්. ඇතැම් විට මෙහෙදි විශ්වවිද්‍යාලයට වඩා අමාරුයි ලංකා විශ්වවිද්‍යාලයකට යන එක. ළමයි 100ක් පළවෙනි පන්තියට ඇතුළත් කරවතින් එයින් බේරිලා උසස් පෙළ පාසල විශ්වවිද්‍යාලයට යන ළමයි ගන්න දන්නවද? ශ්‍රී ලංකාවේදී 1.2. දැන් ඊට වඩා පොඩ්ඩක් වැඩි මං හිතන්නේ. ළමයි 1000කින් ළමයි 12ක් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. ඉතින් ඒ වගේ අඩු ප්‍රතිශතයක් තුළ අපි ඉඳලා තාම ඉහළ දක්ෂතාවයන් පාලකම අපි මේ දුර ගමනක් ආවේ. ඉතින් අන්‍ය වගේ දක්ෂතාවයන් පාපු අය විදියට අපි පිළිතුරු ජීවිතේ හුවා ජයයෙන් පසුබල තියෙන්නේ, කඩේම පසුබල තියෙන්නේ. ඔබ ඉහළ විභාග පාස් වුණා, රැකියාවල් කළා, වා දිග කාලයක් එක දිගටම වැඩට ගිහිල්ලා නියමිත වෙලාවට සූදානම් වෙලා ගිහිල්ලා ඔබ රැකියා රක්ෂා කළා, ඉතාම වගකීමෙන් රැකියා කළානේ. සමහර රැකියා තියෙනවා මැෂින් එකේ අස්සම් කරන්න තියෙනවා. සමහර සේවාවන් තියෙනවා, අපි සමහර ඒ වගේ සේවාවන් ලිට අවුරුදු 6-7 එක දිගටම මැෂින් එකේ අස්සම් කරන රැකියා කළේ. උදේ පාන්දර බස් දෙකක තවත් කෝච්චියක් ගිහිල්ලා ඇතැම් විට අස්සම් කරන කම හිතට ලොකු පීඩනයක්. පොඩ්ඩක් පරක්නෝදී ෂෝට් ලිව්, තව ටිකක් පරක්නෝදී හාෆ් ඩේ. ඉතින් ඒකට බයේ පාන්දරම යනවා. ඉතින් පින්නතුනි, මේ වගේ ලොකු කැපවීමක් අපි ජීවිතේ අපි හැමදෙරෙම කරලා තියෙනවා. ඔබ බලන්න, ඔබගේ දරුවේ විභාගයක් පාස් වෙලා උපාධියක් ලබාගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඒ දරපු කැපවීමේදී ඔබ කොච්චර දවස් ගාන, අවුරුදු ගාන ඔබ ඒ දරුවගේ පිටුපස්සෙන් ඉඳලා දරුවට උදව් කරන්නේ නැද්ද? ඒ මහන්සි උනේ ඒ කැපුණේ දවස්වල දෙකක්ද, මාසයක්ද දෙකක්ද, අවුරුද්දක්ද දෙකක්ද? ඇතැමිට අවුරුදු 10, 15, 20 එක දිගටම නොනවත්වාම කැප වෙලා තමයි ඔබ ඒ ජයග්‍රහණ ජීවිතය අත්කරගත්තේ. හැබැයි කල්පනා කරන්න බලන්න, ඔබ ඒ කරපු කැපවීමෙන් 100% ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න කියලා හිතාගෙන කැප කරලා තියනවාද? අවංකව කල්පනා කර කියන්න ඕනේ, කල්පනා කරලා බලන්න. පින්නතුනි, අපි ඇතැම්මිට ඒ කරපු කැපවීමෙන් 100% නෙවෙයි 125% හරි අපි කැප වුණා නම් පින්නතුනි, අපේ ජීවිතවල මීට වඩා දැවැන්ත වෙනසක් දැක ගන්න පුළුවන්. මේක සාන්දෘෂ්ටික දහමක්, මේක අකාලික දහමක්, මේක ස්වාකාතෝ දහමක්. මනවින් දේශනා කරපු මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් ඉතාම ඉක්මනින් අකාලික වූ දහමක්, මේක ප්‍රයෝජන ගන්න පුළුවන් දහමක්. ඒ නිසා කින්නතුනි, අපේ ඉදිරියේ ඉතුරු වෙලා තියෙන ජීවිත කාලය හැරේ අපේ හැකිතාක් දුරට මේ දහමේ ඉතාම ගැඹුරු තැන් තේරුම් අරගෙන හැකිතාක් දුරට අපි මහන්සි වෙලා ධර්මයේ තුල ඉදිරියට යන්න උත්සාහ ගන්නට ඕන. ඒක තමයි පින්නතුනි, අපි ඇත්තටම අපට ආදරේ නම් අපි කරන්න ඕන. ඇත්තටම අපි ජීවිතයේ සතුට සැනසුම ලබන්න කැමති නම් අපි ආයත ගමන් මඟ මේක. එනිසායි සඳහා අපට වා පහසුකම් ටිකක් මේ වෙලාවේ ලැබිලා තියෙනවා. එනිසායි ලැබෙච්ච පහසුකම් ටික ඔබ දන්නව නම් පින්නතුනි, ඔබ හුඟා සතුටටපත් වෙනවා. ඇතැම් විට අපට මේ ලැබු පහසුකම් ටික එච්චර හිතෙන්නේ නැහැ. නමුත් මහා පහසුකම් ටිකක් ලැබලා අපි කොච්චර වගකීම් දැරුවත් වෙනතුනි, කොයිතරම් අපි අවිවේකී ජීවිතයක් ගත කළත් අපි මුවා පහසුකම් ටිකක් මේ වෙන්න ලබාගෙන තියෙන්නේ ලෝකේ ජීවත් වෙන අනිත් රටවල් අයත් එක්ක සාපේක්ෂව. මේ පින්තුන් දන්නවා, මේ මොහොතේ ලෝකේ සමහර රටවල් මහා යුද්ධ පැවැත්වෙනවා, බෝම්බ හෙලනවා, සමහර රටවල් මිනිස්සු කුසගින්නෙන් ඒ රටේ නීති රීති කඩාගෙන එළියට එනවනේ. සමහර රටවල් මේ පින්තුන් දන්නවනේ, මධ්‍යම ඇමරිකාවේම දැන් රටවල් කාලයක් මිනිස්සු හිර කරගෙන හිටිය මිනිස්සු දැන් කඩාගෙන එළියට එනවා. මේ වගේ විශාල පීඩාවෙන් ඉන්න පිරිසක් ලෝකේ ඉන්න ලෝකෙට තමයි අපි මේ නිදහසේ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගනිමින් ඉන්නේ. ඉතින් අපිට වුණා අවස්ථා තියෙනවා මේ ධර්ම තුල ඉදිරියට යන්නට. ඒ ධර්ම තුල ඉදිරියට ගිය ප්‍රමාණයට වෙනතුනේ අපේ ජීවිතයේ මරණයෙන් පස්සේ නෙවෙයි, මේ ජීවිත කාලයේම තමගේ ජීවිතේ ලොකු වෙනසක්, ලොකු තෘප්තියක්, ලොකු සතුටක් තමන්ට දැනෙන විතරක් නෙවෙයි, තමන් ඉතාම ළඟින් ආශ්‍රය කරන අයට මේ ධර්මයේ ආනිසංස ලැබෙනවා. අපි උදේසනා කරපු විදිහට අපේ ජීවත්වලේ නාමඩ තාත්තට, සහෝදර සහෝදරියන්ට, ස්වාමි බහරයවන්ට මේක ලොකු ආශිර්වාදයක් වෙනවා විතරක් නෙවෙයි, අපේ මියගිය මෙයා සම්භාවි වගේම අතීත මව්වරුන්ට, පියවරුන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි වෙනතනේ අපේ ධර්මයේ හැසිරීම. අපේ ධර්මයේ හැසිරෙනකොට ඒ අය බොහෝ තැන්වල ඉඳගෙන පින්නතුනි සතුට වෙනවා. අපේ අතීත මව්වරු, අපි මේ ආත්මය අම්මට තාත්තට විතරක් නෙවෙයි අපි සලකන්නේ, අපේ කල්ප ගණන් අපිව මව් කුසේ දරාගෙන හිටියා අපේ අම්මට තාත්තට අපි සලකන්නට ඕන. ඒ සලකන්න වෙන ක්‍රමයක් නැහැ පින්නතුනි. බුදුහාමුදුරු දේශනා කළා ඉහෙලින් අපි සලකන විදිය. සමහර අම්මල තාත්තල මේ වට පින්නතුනි නිරේ දුක් විඳන වැඩි අපව ලේන් දහඩියෙන කිරෙන් පෝෂණය කරමු අය. ඒ අයට සතරින් ගොඩේන යම් කිසි විදියක බලපෑමක් වෙනවා අපි මේ කරන පින්කම් අනුමෝදන් කිරීමෙන්. ඉතින් එවැනි දහමක ස්පර්ශය ලබන අපි පින්නතුනි මේ විද්‍යාව නුවණ ලබා ගැනීම සඳහා අපි ක්‍රියා කරන ගමනේදී නුවණ ලබා ගැනීමට මෙන්න මේ දුකේ ඇතිවීම නිරෝධය කියන දේ මනවින් තේරුම් ගන්නට ඕන. අපි කියුවා අපේ මේ ඉන්ද්‍රිය ඥාණයෙන් ලැබපු දේ අතීත දේක පැත්තකින් අපි ඇති දෙයක් හැටියට සිතීමෙන් දුක ඇති වෙනවා. අතීත දේ සිහි නොකරයි කියලා දුක ඇති නොවෙන්නේ නැහැ. දැන් පොඩි ළමයෙක් ගත්තොතින් අත දරුවේ මඩගාල යන දරුවෙක් අතීතේ මොනවක්වත් හිතන්නේ නැහැ. එහෙනම් එයා දුකෙන් නිදහස් වෙල කෙනෙක් වෙනවනේ. නමුත් එහෙම දුකෙන් නිදහස් නැවෙන්නේ නැහැ. සමහර සතු සිව්පාව ගත්තත් අතීතය ගැන එච්චර හිතන්නේ නැහැ. ඒ සතා වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. වර්තමාන මොහොතේ ජීවත් වුණා කියලා විතරක් පේනොතිනේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්න. එහෙනම් වර්තමානයේත් අපි අවිද්‍යාවක් තියෙනවා. ඒ මොකද්ද වර්තමානයේ තියෙන අවිද්‍යාව? වර්තමානයේ තියෙන අවිද්‍යාව තමයි අපේ ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, මේ ඉන්ද්‍රිය වලින් අරමුණු ලබනකොට අපි හිතන්නේ මේක Tamanට දැනෙන්නේ සැපක් හෝ දුකක් ලැබෙන්නේ මේ බාහිර රූපයේ දැන් තියෙන ස්වභාවයන්ම කියලා. බාහිර රූපේ නිසයි අපට දුක හටගන්නේ. ඒ නිසානේ ගෙදරදී කියන්නේ මාව කේන්ති ගන්න එපා, මට දුක් දෙන්න එපා කියලා ළමයට බනින්නේ. එතකොට ළමයෙන්ගෙන් තමයි මේ දුක එන්නේ කියලා අපි හිතන්නේ. මාව අඬවන්න එපා, මාව කේන්ති ගන්න එපා කියලා ළමයට එහෙම බනින්නේ නේ. පින්නතුනි මෙන්න මේක තමයි අපිට හිතෙන්නේ. බාහිරින් තමයි මේ දුකාවේ කියලා අපි හිතන්නේ. පින්නතුනි අපි ඇසෙන් රූපයක් දැකීමේදී වෙන්නේ බාහිරෙන් කිසිම දුකක් සැපක් අපට එන්නේ නැහැ. ඒ රූපය හෝ ශබ්දය හෝ ඒ අත්දැකීම ලබනකොට අපිට හිතෙන්නේ මේකේ තියෙන ස්වභාවය එහෙමමයි, ඒ විදිහටමයි අපට පේන්නේ කියලා. නමුත් පින්නතුනි බාහිර රූපයක්, ශබ්දයක් ආදී මේ අවබෝධයක් අපට ලැබෙන්නේ බාහිර දෙයක් නැත්තේ නෑ. බාහිර දෙයක් නෑ කියලා බුදුදහමෙන් කියන්නේ එහෙම කියොත් ඒක අන්තයක්. සතර මහා බෝධ රූප මේ බාහිර ලෝකයේ තුල ඒකරත්වීමක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ සතර මහා බෝධ රූප වශයෙන් එකතු වෙලා තියෙන දේ, ඒක රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධ සුවඳක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, මේ හැම දෙයකම තියෙන සතර මහා භූත රූපල එකතුවක්. අන්න ඒ සතර මහා භූත රූපේ ඒකරාශී වෙලා තියෙන දෙයට අපේ හිතෙන් හිතනවා මේක ඇති වෙන්නේ බාහිරින් කියලා හැඟීමක් ඇති වෙනවා. එතකොට වෙනුත්නේක බාහිරින් ආව නෙවෙයි, ඒ මොහොතට තමන්ගේ මේ පැත්තේ මානසික මට්ටම අනුව තමන් දකින විදියට තමයි ඒක පේන්නේ. ඒක තමන්ට හිතල විතරක් කරන්න බෑ, හිතල විතරක් වෙනස් කරන්න බෑ. ඒක අතීත කර්ම ශක්තියનો ටිකක් එනවා. දැන් මෙතන බිත්තිය බිත්තියක් නොවේ කියලා බැලුවට හරියන්නේ නැහැ. මෙතන තියෙන බිත්තිය හා බිත්තියක් නොවේ, මේක සතර මහා භූත රූපේ කියලා බැලුවට මේ බිත්තියෙන් එහා අපට පේන්නේ නැහැ. හැබැයි සමහර සත්‍යයක් මෙතන ඉන්න පුළුවන්. මේ බිත්තියේ දකිනකොට යාට බිත්තියක් පේනවා, බිත්තියෙන් එහා පැත්තක් පේනවා විතරක් නෙවෙයි, බිත්තියෙන් එහා පැත්තට යන්නත් පුළුවන් යාට. එතකොට යාගේ කර්ම චක්‍රයට අනුව අතීත කර්ම ශක්තිය, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම කියලා මේ අභ්‍යන්තර හේතු ටිකක් යා සකස් කරගෙන ඉන්නවා. ඒ සකස් කරගෙන තියෙන හේතු වලට අනුව තමයි මේ මොහොතේ තමන්ගේ නුවණත් එක්ක එකතු වෙලා මේක පිළිබඳ අවබෝධයක් එන්නේ. එතකොට එතෙන්දී අපට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා, පාලනය කරන්න බැරි පැත්තකුත් තියෙනවා. හැබැයි පාලනය කරන උපරිම ධර්මයෙන් පාලනය කරවොතින් තමන්ට දුක ඇති වෙන පැත්ත දෙක නවත්තන්න පුළුවන්. අර අතීත කර්මෙන් ආපු ටික පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. හැබැයි දුක කියන එක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ලෝසක හඳුරු පිණ්ඩපාතය යනවා. සීවලි හඳුරු තනි පැත්තෙන් පිණ්ඩපාතය යනවා. සීවලි හඳුරන්න ගේන බැරි තරම් ලැබෙන පිණ්ඩපාතය. ලෝසක හඳුරු පිණ්ඩපාතය වඩිනවා. පිණ්ඩපාතය වඩිනකොට පිණ්ඩපාතය ඇත්තෙන්ම බෙදන මිනිසු වෙනවා. එන අයට පේන්නේ පාත්‍රය පිරෙනම තියෙයි කියලා. බෙදන්නේ නැහැ, ආයෙ අරන් යනවා. මුකුත්ම නැතුව තමයි ලෝසක හඳුරු ආයෙ පිණ්ඩපාතය ගිහිල්ලා එන්නේ. එතකොට පින්නතුනි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සීවලි හාඳුරු හරියට සතුටු වෙන්නේ නැති, ලෝසක හාඳුරු අනේ අඩාලේ නැති කියලා හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපි හිතන්නේ එහෙම තමයි. නමුත් මේ දෙන්නම රහතන් වහන්සේලා. දෙන්නම රහතන් වහන්සේලා නිසා වෙනතුනි අර කුසට ආහාරයක් නොලැබුණාට අනිත් දුක ඇති වෙන පැත්ත ටික ලැබෙන්නේ නැහැ යාට. එයා ධර්මයේ හිත තියලා ප්‍රඥාන් බලන එක. ඒ දුක් වෙන පැත්ත ටික නවත්තලා තියෙන්නේ කුසට ආහාරයක් නොලැබිලා යන පුළුවන්. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ. අපි එතන අනේ පව් බඩගින්න හිටියේ නේද කියලා අපිට ඉතින් අපිට තමයි දුක. නමුත් දෝෂක හාමුදුරන්ට එහෙම දුකක් නැහැ. ඒතර මම කියන උත්සාහ කළේ තියෙනුතුනේ වර්තමාන මොහොත තුළ වුණත් වර්තමාන මොහොත තුළ හිටියේ කියලා විතර දුකෙන් නිදහස් වෙන්නේ. ඒකෙදිත් අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනකින් අපි ඉන්නට ඕන. එහෙම හිටියොත් තමයි දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමන්ගේ අසකනනාසාදී ඉන්ද්‍රිය වලට මේ දේ ලැබෙනකොට තමන් දක්ෂ වෙන්න ඕන. මේ මොහොතේ මේ සතර මහා භූත රූප ඒක රාශී වීම වශයෙන් තමන්ට අත්දැකීමක් ලැබුණනම් ලැබුණේ ඒකේ පසුබිම තමයි, ඒකේ පදනම තමයි පංච උපාදාන ස්කන්ධය කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තමයි ඒකේ යට තියෙන්නේ. ඒ පහ ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි, වර්තමාන මොහොතේ හේතු නිසා ඒක හටගත්තා. එතනම හේතු දෙක නිසා නැති වුණා. ඒක දිගටම යන්නේ නැහැ. දැන් අපි කියමු අපේ ශරීරයේ ලොකු වේදනාවක් තියෙයි කියලා, කොන්දේ අමාරුවක් තියෙයි කියලා. දැන් අපිට හිතෙන දැන් අවුරුදු 6ක් මේක දිගටම කොන්දේ අමාරුව තිබ්බා කියලා අපි හිතන්නේ. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි කියන්නේ වේද මාත්‍රේ ළඟට ගියානේ වේද මාත්‍යෝ අවුරුදු 8ක් මන් දුක් විඳ කියලා තමයි කියන්නේ. නමුත් වෙනතුනේ හත අතරේ කොච්චර hina වෙන්නේ නැද්දනේ, කොච්චර සතුට කොච්චර අපුඩි ගහන්නේ නැද්දනේ. ඒක දුකෙම හිටියන් නෙවෙයි. ඒ වේදනාව වුණත් වෙනතුනේ දැනෙන්නේ හිතත් එක්ක ඒක සම්බන්ධ කරලා බලන මොහොතේ දුක ඇති වෙන්නේ. දැන් උදාහරණයක් බලන්න. දැන් අපිට අපි ලොකු කොන්දේ අමාරුවෙන් කොන්දේ අල්ලගෙන ඉන්නේ කියමු. ඒ ඉන්න වෙලාවේදී ඇතැම් විට අපේ ළඟම ඥාතියෙක් ළඟින්ම ආශ්‍රය කරපු යාළුවෙක් හරි ඥාතියෙක් හරි දුර ඉඳලෙනවා. අත් දෙකටම බඩුත් අරගෙන එනවා. නොකිය එන්නේ කලින් කෝල් කරන්නේ නැහැ. කෝල් කළා වත් ඉතින් ගානක් නැහැ නේ. ඉතින් අගේ නැහැ නේ නේද? අර ඉස්සර කලින් එනවා වගේ. එකපාරම එනවා. ලියුම අගුත් එවල ලියුම පරක්කු වෙලා එන්නේ. ලියුම තාම හම්බුනේ නැහැ. ලියුම හම්බෙන්නේ හෙට. අද මෙයා ඇවිල්ලා. එතකොට අපිට පේනතුනි එනකොට කොච්චර සතුටක්ද නේ. අර කොන්දේ අමාරුවට මොකද උනේ? ඔව් කොන්දේ අමාරුවත් එක්ක ඒ අර හිතේ තිමිච්ච හිතන මොහොත ඒ මොහොත දැන් හිතන්නේ ඒ ගැන. හිතුවත් ආයි වේදනාවක් තියෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි වේදනාවක් වුණත් පින්නතුනි ඒක දිගටම යන දෙයක් නෙවෙයි. ඒක මනස ප්‍රතිබද්ධ දෙයක්. ඉන්ද්‍රිය හයෙන් එක විටක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ හයෙන් පින්නතුනි ඇසෙන් රූපයක් දකින වෙලාවේදී සම්පූර්ණම අපේ ලෝකයේ රූපයත් එක්කයි තියෙන්නේ. ඒ වෙලාවේ අනිත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මනස ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ඇසට සම්බන්ධ කොටස් ටික තමයි එවල යන්නේ. හැබැයි අපිට මේ ඉන්ද්‍රියයි වේගවත්ව යන නිසා අර ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට රවුමක් වගේ පේනවා වගේ මේ ඉන්ද්‍රිය වේගවත් යන නිසා අපට හිතෙන්නේ දැන් ඔබ බනහනකොට මේ හාමුදුරන්ගෙන් බණක් අහනවා, හාමුදුරුවෝ තේනවා අපට. මේ ඔක්කොම ටික එකට යනවා වගේ තමයි හිතෙන්නේ. නමුත් වෙනතන හිත වේගෙන් මේ අරමුණෙන් අරමුණට මාරු වෙමින් තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දි පින්නතුනි, මේ හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය හට ගන්නව නිරුද්ධ වෙනවා. මේක තමයි ලක්ෂණය. මේ හට ගන්න නිරුද්ධ වෙන දේ එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. අපි උදේ සඳහන් කළ වාක්‍යයක් මොකද්ද? අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. එතන මෙන්න මේ තුල හරියට හිත අවබෝධයට පත් වුණොතින් තමයි පින්නතුනි අපි බාහිර රූපයේ තුල හිත බැස නොගන්නේ. එහෙම නැතුව බලන අධ්‍යයනය ලබන හැම මොහොතකම අපේ හිත බාහිර අරමුණෙන් ඇදගෙන තියෙනවා. ඒ ඇදල බාහිරට හිත තද කළොතින් බාහිර තුල හිත බැසගත්තොතින් අපි කරපු පින්කමක් ගැන හිතන වෙන්නත් පුළුවන්. දීපු දානයක් ගැන, සීල රැකපු දෙයක් ගැන ඒ ගැන හිතන වෙන්නත් පුළුවන්. ඒක පිනක් හැබැයි. ඒ බැලුවත් පින්තුනේ මොහොතේ කුසල අරමුණක් තමයි දිනු වෙන්නේ. හැබැයි සංසාර චක්‍රයෙන් සමා නිදහසුනේ නැහැ. ඒක පුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර හැබැයි කොහෙන්ද එන්නේ? අවිද්‍යා පච්චයා සංඛාරා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර, අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව? මේක තියෙන්නේ බාහිරයි. රුවන්වැලි සෑයට මං යන්දානේ සාදු සාදු. එදා රුවන්වැලි සෑය ළඟ හාමුදුරු මට උදව් වල පොඩි දාන්න හිටියටත් මම මල්ල එහෙමත් දුන්න. දුප්පත් අය හිටිය මං සල්ලි ටිකුත් යන ගමන් දීගෙන ගියේ. ඔක්කොම ටික දැන් සිහි කරනවා. කුසල් තමයි, පින් තමයි, පුඤ්ඤාභි සංඛාර තමයි. නමුත් තාම තමන් අවිද්‍යාවෙන් එක්මුණේ නැහැ. තමන් සසර චක්‍රය තමයි තාම ඉන්නේ. අපි කාගේ ස්වභාවයක? නමුත් පින්තුනේ මෙන්න මේ පුඤ්ඤාභි සංඛාර කරගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. මේ පුඤ්ඤාභි සංඛාරයත් ඉක්මවලා නිර්වාණ බෝධිය සඳහා අවශ්‍ය වැඩි යුතු සංඥා සංඛාර වඩන්නට. ඒ තමයි මෙන්න මේ ප්‍රඥාව දිනු වෙන විදියට, විද්‍යාව දිනු වෙන විදියට, දුකෙන් නිදහස් වෙන විදියට හිතන විදිය දිනු කරගන්නට ඕන. ඒ පැත්ත දිනු වුණොතින් තමයි සැබෑලෙසම අපි සාර්ථක වුණා වෙන්නේ. අන්න ඒ ගැන කරුණු සාකච්ඡා කරන තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම මේ තාම කතා කළේ අර අහපු ප්‍රශ්නෙට මේ අපි මේ විද්‍යාව කියන්නේ මොකද්ද කියලා, ප්‍රඥාව මොකද්ද, ධර්මය මොකද්ද ඔබ දකින්න කියලා අහපු එකට මේ උත්තර දුන්නේ. තාම බණ පටන් ගත්තේ නැහැ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා භික්ඛවේ පුබ්බංගමා අකුසලානං ධම්මාන සමාපත්තිය අන්වදේව අහිරිකං අනුත්තප්පං. පින්තුනි, බුදුහාම දේශනා කරනවා සියලු අකුසලයන්ට මුල පූර්වංගම වෙන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව පෙරමුණ යනකොට හිරි අහිරික අනුත්තප්ප කියන දෙක, පවට ලැජ්ජා නැති බව සහ බිය නැති බව කියන කරුණු දෙකත් ඒ පස්සෙන්ම යනවා අවිද්‍යාව තියෙනකොට. ඒ වගේම දේශනා කරනවා විඥාතකෝ භික්ඛවේ පුබ්බංගමා කුසලානං ධම්මානං සමාපත්‍යාන්ම දේව හිරොත්තප්පන්ති. විද්‍යාව ප්‍රඥාව සියලු කුසල ධම්ම වලට පෙරමුණ යනවා. ඒ ප්‍රඥාව යනවත් එක්කම යාළුව දෙන්නෙක් වගේ හිරියොත්තප්ප දෙකත් යනවා. එයා පව් කරන්න ලැජ්ජයි. එයාගේ හිත අපිරිසුදු කරගන්න එයා හරි ලැජ්ජයි. හිතට අකුසලයක් එනකොට මෙයාට ලැජ්ජයි. අයියෝ මගේ, මං වගේ කෙනෙකුට මේක හොඳ නෑ නේ කියලා. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් දේශනා කළා විතක්ක සංඨාන සූත්‍රයේදී. ඔබේ හිතට අකුසලයක් එනකොට හිතන්න හිතන විදිය දේශනා කළා. කොහොමද කල්පනා කරන්න ඕන? ලස්සට හොඳට පිරිසිදු වෙච්ච කෙනෙක් ඉන්නවා, හොඳට සුවඳ විලවුන් ගල්ලලා, හොඳ ඇඳුම් ඇඳලා, මාල දාලා, කරාබු දාලා හොඳට ලස්සනට ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනාගේ කරට දානව මොකද්ද? මියගීපු මීයගේ මියකුණා. දැම්මා මෙයාට මොකද්ද ඇති වෙන්නේ? ලොකු අප්‍රසාදයක් පිළිගුණක් ඇති වෙනෝනේ. අන්න ඒ වගේ හිතන්න, තමන්ගේ හිතට කෙලෙසක් එනකොට ඒ වගේ හිතන්න. ලෝභයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, අනිත් අයට බනින්න හරි අමනාපේ හරි මොකක් හරි අකුසල චේතනාවක් හිතට එන්නකොටම හිතන්න, අනේ මගේ මේ ලස්සන ශරීරයට මෙන්න මේ වගේ දෙයක් දැම්මා කියලා හිතන්න. ඉක්මනින්ම ඒ සිතුවිල්ලෙන් හිත මුදව ගන්න කියලා. ඔබ ඔබට ඇත්තටම ආදරේ නම් එන්ටා පිනොතින අපි කවුරුත් කැමතිනේ අපිරිසිදු දේවල් ළඟ තියාගන්න. අපිරිසිදු දේවල් අපට කොහොමුණත් ඉතින් ළඟනම් තියාගෙන තමයි ඉන්නේ ශරීරයේ තියෙන ඒවා. නමුත් පිනොතින ඒ වගේ වැළකෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ හිත පිරිසිදු අපි තියාගන්නට ඕන. හිත පිරිසිදුව තියාගත්තොත් අපට පිනොතුනි අපට ඕනම තැනක මලක් වගේ, මහනෙල් මලක් වගේ ඉන්න පුළුවන්. මහනෙල් මල හැදෙන්නේ, වැඩෙන්නේ මඩේ. නමුත් මඩේ හැදුනට මඩේ නොගෑවි, ලස්සනට පැහැය ආලෝකයේ සුවඳ දීලා ඒ මහනෙල් මල මඩෙන් නික්මිලා ඉන්නවා. අපිත් ඒ වගේ මේ සමාජය තුල පිනතුනේ. අපේ අකුසලයට බර මිනිස්සු මැදේ තමයි ඉන්නේ අපි. සමහර අය හරි මාසංවරයි, කටට එන දේවල් කියනවා. ඒක තමයි සමාජයේ හැටි. අපිට ඒ අය සමහර අය හදන්න අමාරුයි. නමුත් තමන්ගේ හිත තමන් ආරක්ෂා කරගන්න ඒ වගේ දැක්කොත් ටිකක් ඈත් වෙන්න. තමන්ගේ හිත නරක කරගන්න එපා. හිතින් ඈත් එක ගැටෙන්න යන්න එපා. ඒ අය අපිට නිවැරදි කරන්න අමාරුයි. තමන් තමන්ගේ ආරක්ෂාව රැකවරණය තමන් දාගන්න දක්ෂ වෙන්න. ඒක තමයි අපි ධර්මයෙන් ලබන රැකවරණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විජ්ජා කියන සූත්‍රයේහි ඉති උත්තක පාළියේහි කොද්දක නිකායේහි කියන ග්‍රන්ථයේ ඉති උත්තක පාළිය කියන කොටසට අයිති මේ විජ්ජා සූත්‍රයෙන් කියනවා සියලුම කුසල දහම් විද්‍යාව ප්‍රඥාව පෙරට කොට යන්නේ සම්මා දිට්ඨිය පෙරට කොට ගන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා කියන්නේ මේකම තමයි. සම්මා දිට්ඨිය පෙරමුණේ තියාගෙන යන්නේ. දැන් පෙරහැරක් යනකොට පෙරහැර ඉස්සෙල්ලාම යන්නේ මොකද්ද? කස හඬ යන්නේ නේ, කස අරගෙන යනවා. විදුලි පන්දන් එහෙමත් අරගෙන යනවා සමහර අය. අන්න ඒ වගේ පින්නතුනේ. දැන් ඇතැම් විට ඉස්සර නම් ඉතින් ওই ගම්වල එහෙම ඉතින් ගිනි හුලක් එහෙම පත්තු කරන් යනවා නේනේ. හරවල තියෙන කාලේ සමහර ගම්වල එහෙම තාමත් එහෙම තමයි ලොකු ගිනි හුලක් පොල් පොල් ගහේ අර පොළපු එකතු කරලා ඒ වගේක් ඉදිරියෙන් තියාගෙන යනවා නේද? බනහන්නේ මේ කාලේ යනකොට. පොයට නම් ඉතින් එහෙම ඕනේ නැහැ, හඳ පාන තියෙනවනේ. අනිත් දවස්වල කරුර දවස්වලට ඒ වගේ යන්නේ ඉන්නවා. ඒතකොට අන්න ඒ වගේ පින්නතුනේ ආලෝකයක් ඉදිරියෙන් හැගෙන යනවා වගේ අපේ ජීවිතයේ ඉදිරිපිට සම්මා දිට්ඨිය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකයේ නැමැති මේ පහන නිතරම දල්වාගෙන ඉන්නවා නම් පින්නතුනේ අපේ ජීවිතයෙන් අකුසල් වෙනවා අඩුයි. ඇතැම් විට සුළු වෙන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම අපේ අතින් වෙන්නේ නැහැ. ඉක්මනින්ම ඒ අකුසලෙන් අපි නිදහස් වෙනවා. මොකද අපේ ළඟ මේ අවබෝධය තියෙනවා. ඒ වගේම යකුසල් එන වෙලාවට විතරක් නෙමෙයි අපි සිත වඩන්නට ඕනේ. ඊට කලින් අපි හිත පුහුණු කරලා කරලා පින්නතුනේ. ඒ අවස්ථාවෙන්න කලින් අපි හිත හදාගෙන ඉන්නට ඕන. අපේ ළඟම ඥාතියෙක් මිය ගියපු වෙලාවෙදී අපිට හිත හදාගන්න බෑ. ඊට කලින්ම තමන් ඉතාම ආදරය කරන ඥාතියෙක් ඉන්නවනම් ඒ ඥාතියෙන් ආදාහරි මරණයට පත් වෙනයි කියලා කලින් පොඩ්ඩක් හරි හිතලා තියන්න. තමන්ගිට වඩා වයසින් වැඩි අය නෙවෙයි, තමන්ට වඩා බාලය වෙන්නත් පුළුවන්. තමන්ගේ නංගිල මලිල වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. ඒ ඇගේ ඇතැම් විට කාලේ අපටත් වඩා කලින් ජීවිතෙන් නික්මෙන්න පුළුවන් සමහර අය. ඉතින් ඒ වගේ දේවල් අපි හිතලා ඒවට හිත හුරු කරලා පුහුණු කර තිබුණොතින් අපි ඒ වෙලාවෙදි දක්ෂයි පින්නතුනේ අන්න ඒ දුකෙන් නිදහස් වෙන්න. ඒකට අපි ඒ වෙලාවට අපිට හිත හදාගන්න අමාරුයි. ඒ වෙලාවට කලින් හිත ප්‍රගුණ නොකරපු අය තමයි කියන්නේ අනේ මම මෙහෙම දෙයක් වේද කියලා තුන් හිතකින් මතිතුවේ නැහැ කියලා. තුන් හිතකින් මතිතුවේ නැහැ කියලා කියනවනේ. ළඟම ඥාතියෙක් මිය ගියාම ලොකු ලෙඩක් හැදුනහම අපි හිතනවා මම නම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වේ කියලා. නමුත් බුදුහාමර දේශනා කරනවා මරණ ධම්මෝහි මරණ නනතේතෝති අබින්නම් පච්චේකි ධම්මං. ව්‍යාධි ධම්මෝති ව්‍යාධින් අනේ අනතේතෝති අබින්නම් පච්චේකි ධම්මං. තමනුත් අනිත් අයත් මරණයට පත් වෙන අය, ලෙඩ වෙන අය, මහලු වෙන අය කියලා නැවත නැවතත් සිහි කරන්න කියලා බුදුහාමර දේශනා කළා. ඉතින් අපිට කියන්න බෑ තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. ඕනම නම් අඬන්න කමන්නේ, හැබැයි හිතුවේ නෑ කියලා නම් කියන්න. මොකද බුදුහාඳුරෝ නිතරම මේක මෙනෙහි කරන්න කියලා තියෙනවා. එහෙම අපි කිව්වොත් අපි බුදුහාරවණ කරන ලොකු අගාරෝයක් වෙනවා. පින්නතුනි මෙන්න මේ අවිද්‍යාවත් එක්ක යන එකට යන අකුසල මූලයන් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මුලදී අවිද්‍යාවට එන කලින් බුදුහාමුදුර දේශනා කරනවා තීනිමානි බික්කවේ අකුසල මූලානි කතමානි තේනි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං කියලා. අද අපි පින්නතුනි මෙන්න මේ ත්‍රිවිධ අකුසල මූලයන් ගැන කතා කරනවා. ඒ වගේම මෝහය අවිද්‍යාව ගැනත් එක එක මට්ටම් වලින් අපි කතා කරනවා. සම්මා දිට්ඨියෙත් එක එක පියවර තියෙනවා. මම ඉතින් කලිනුත් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා අවිද්‍යාව සම්මා දිට්ඨිය ගැන කරුණු ටික කියන්නේ ඒක මට්ටම් මොකක්ද කියලා මට මතකයි දවසක් දැන් ප්‍රශ්නෙකුත් ඇහුවා. කෙසේ වෙතත් ඒ සියලුම කරුණු වලට අපි අවබෝධය ලැබෙනත් එක්කම අද කරුණු සාකච්ඡා කරනවා වා කල්පනාවෙන් ඉන්න. තොරිම අවිද්‍යාව සහ මෝහ කියන වචන දෙක එකට යන වචන දෙකක්. සමහර තැන්වල සමානව තියෙනවා. සමහර තැන්වල සමාන නොවන විදිහටත් මේ දෙක විස්තර වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අවිද්‍යාව සහ මෝහය කියන මේ කරුණ දෙකේ එක එක ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි දැන් හිතෙන්නේ අපි සම්මාදිටිය අපි තියෙන බුදුහාඳුරගේ ශ්‍රාවක වෙන්නේ අපි සම්මාදිටිය අනිත් අය ඔක්කොම ආගමල ඉන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි කියලා අපි හිතන්නේ නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. අපි ඇත්තටම සම්මාදිටියද කියලා අපි බලමු. පින්නතුනි මේ අකුසල මූල තුන අතරින් පළවෙනි අකුසල මූලය තමයි ලෝභය. ලෝභය හටගන්නේ කොහොමද පින්නතුනි? තමන් ප්‍රියමනාප අරමුණක් තියෙනටත් ඕන රූපයක් හරි සම්භයක් හරි. ඒ ප්‍රියදේ නිසාම නෙවෙයි දුක හටගන්නේ. ඒ ගැන අයෝනිසෝ මනසිකාරයෙන් බලන්නටත් ඕන. ප්‍රිය අරමුණයි අයෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ දෙක එකතු වුණාම තමයි ලෝභය හටගන්නේ. ලස්සන දෙයක් තිබ්බයි කියලා විතරක් ලෝභය හටගන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංඛප්ප රාගෝ පුරිසස්ස කාම. එනිසා කියනවා එනිසා චිත්‍රානි තතේව ලෝක තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ කියලා. ලෝකේ ලස්සන දේවල් විසිතුරු දේවල් කාමයක් නෙවෙයි කියලා. ඒ විසිතුරු දේවල් කියන කෑමල එහෙම තියෙන දෙන්න. කෙලෙස් කියන්නේ අකුසල කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපේ හිතේ ඇතිවන සංකල්ප රාගයටයි කෙලෙස් කියලා කියන්නේ. ඒ නිසා බාහිර ලස්සන රූප නැති කරන්න නෙවෙයි බුදුරජාන් වහන්සේගේ ධර්ම කියන්නේ. රූප නොබල ඉන්න කියලා නෙවෙයි කියන්නේ. දැන් අපි කලින් සාකච්ඡා කළා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් වන්නේ උත්තර කියලා මානවකෙක් තමගේ ගුරුවරයා පාරසරිය කියලා තමගේ ගුරුවරයා තමන්ට ඉන්ද්‍රිය භාවනා උගන්වන හිට ගැන කියන්නේ. ඔහු කොහොමද කියන්නේ? ඔහු කියනවා මගේ ගුරුවරයා මට උගන්වන්නේ බාහිර රූප නොබල ඉන්න ශබ්ද නොඅහින් ඉන්න කියලයි හිත දිනු කරන්න කියන්නේ කියලා. බුදුහාමරේ වෙලේ ධ්‍යානව මොකන්ද? එහෙනම් උපතින්ම අන්ධය, උපතින්ම බිහිරි අය, එහෙනම් බාහිර ඉන්ද්‍රිය පුද්ගලොද කියලා. ඇයි ඒ අය කිසිම රූපයක් බලන්නේ නැහැ, කිසිම ශබ්දයක් අහන්නේ නැහැ. එහෙනම් ඒ අය මොණිවරු වෙන්න ඕනද? රහතන් වහන්සේල වෙන්න ඕනද? එහෙම වෙන්නේ නැහැ පිළිතුරුනි. බාහිර රූප නොදැනී හිටියට බාහිර ශබ්ද නොහා හිටියට විතරක් සාර්ථක වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. ඒ වාඩුවෙන් බලන්න, දුර ප්‍රමාණය අනුව බලන්න. ඒක යම්කිසි විදයක සංවරයක් ගැන කියනවා. හැබැයි නොබල ඉන්න කියලා කියන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරයෙන් ප්‍රඥාව දිනු කරමින් ඒ ගැන බලන්න ඇති. එනිසා ලෝභය හටගන්නේ කොහොමද? ප්‍රිය අරමුණයි අයෝනසෝ මනසිකාරය හේතුයි. හැබැයි ඒ දෙකටම මුලින් තවත් හේතුවක් තියෙනවා. අවිද්‍යාව කියන හේතුවක් තියෙනවා. ආසන්නතම හේතුව තමයි ප්‍රිය අරමුණයි අයෝනසෝ මනසිකාරයයි. ඒ වගේම ද්වේෂයක් අමනාපයක් ඇති වෙනවා නම්, ගැටුමක් ඇති වෙනවා නම්, පටිගය ඇති වෙනවා නම්, පටිගයට ද්වේෂයට හේතුව මොකද්ද? අප්‍රිය අරමුණයි අයෝනසෝ මනසිකාරයයි. මෙන්න මේ දෙක නිසා තමයි අපට ද්වේෂය හටගන්නේ. මෝහය හටගන්නේ කොහොමද? යමක් පිළිබඳව තියෙන අනවබෝධය මුලාව නිසා. මෙන්න මේ ත්‍රිවිධ අකුසල මූල අතරින් බුදුහාම දේශනා කරනවා ලෝභය, දෝභය, දණ්ඩ විරාගයි අල්ප සාමර්ථ්‍යය කියලා. දන්ද විරාගය කියලා කියන්නේ මොකද්ද? ලෝභය දුරු කරන්න අමාරුයි. අල්ප සාමර්ථ්‍යය. හේකේ විපාකේ එතන බරපතල නැහැ. ලෝභය නිසා ලෝභ කරෝති මොකද්ද වෙන්නේ? පින් ලෝභයෙන් කොහට යන්නේ? ලෝභයෙන් බොහෝ විට ප්‍රේත ලෝකයට යන්නේ. ඒ වගේම ද්වේෂය ගැන කියනවා කිප්ප විරාගයයි මහා සාවජ්‍යය කියලා. ද්වේෂය ඉක්මනට දුරු කරන්න පුළුවන්. හැබැයි විපාකය බරපතලයි. ඒ නිසා නිරයට යන්නේ බොහෝ විට ද්වේෂය නිසා. නිරයට යන හේතු වන ප්‍රධාන කරුණු හයක් තියෙනවා. ඒ හයින් පහකටම ඍජු හේතුව තමයි ද්වේෂය. ආනන්තර කර්ම පහම සිදුවන ද්වේෂය නිසා. ඒ ද්වේෂයෙන් අල්ලෙහාට මරයන. පින්නතුනි මේක තමයි ලෝභ දේශ දෙකේ මෝහය ස්වභාවය. මෝහය කොහොමද? මෝහය දන්ත විරාගයි මහා සාවන්තියයි. දුරු කරන්නත් අමාරුයි, ප්‍රතිඵලයන් භයානකයි. නිරයට ඇදගෙන යන හේතු පහක් තියෙන වෙයි. පහක් ආනතර කර්ම. ඒ පහම සිදුවන්නේ ද්වේෂය නිසා. තව එකක් තියෙනවා නියති මිත්‍යා දෘෂ්ටිය කියලා එකක්. නියති මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් දැඩිසේ ගිලී සිටීම ආදීන විදියට නිරේ යනවා. ආනන්තර කර්ම කරපු කෙනෙක් නිරේ දුක් විඳින කාලයක් තියෙනවා. කල්පයක් නිරේ දුක් විඳිනවා. ඒ කාලේදී අනිදහස් වෙනවා. හිරෙන් එනවා වගේ. පින්නතුනි නියති මිත්‍යා දෘෂ්ටිය කොහමද? නියති මිත්‍යා දෘෂ්ටියෙන් නිරයගත වුණොත් පින්නතුනි ඒ දෘෂ්ටිය අත්හරින කම්ම නිරෙන් නිදහස් වෙන්නේ. ඒ තරම බරපතල දෙයක් මේක. සඳහන් වෙනවා පින්නතුනි ධර්මයේ කල්ප විනාශයේදී ඒ නිරයේ තියෙන ස්ථාන විනාශ වෙලා ගියත් මේ පුද්ගලයාගේ නිරයේ ගමන අවසන් වෙන්නේ නැහැ. ඒ නිරෙන් නික්මල තවත් අලුතෙන් නිර්මාණය වෙන ග්‍රහලෝකයක ඒ නිරයකට මෙයා සංක්‍රමණය වෙනවා කියලා. ඒ තරම් අතිශය දිගු කාලයක් දුක් විඳින හේතු වන දෙයක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක කරුණු 10ක් ගැන සඳහන් වෙනවා මේකෙත් මේ සටහනෙත් මැදදී ඒක කියවෙනවා. නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති හුතම් නත්ති සුකට දුක්කටාන කම්මානම් පලං විපාකෝ නත්ති අයම් ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නාදී වශයෙන් මවක් නැත, පියෙක් නැත, දාන ආනිසංස නැත, කර්ම විපාක නැත, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් නැත, මෙලවක් නැත, පරලොවක් නැත. මේ කරුණු 10ක දැඩිසේ ගිලී සිටින ස්වභාවය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ 10ම දැඩිසේ ගත්ත අය පිනතුනි හුඟක් දෙනා සමාජෙ නැහැ කියමු. දැන් දැඩිසේ ආගම්වාදී කියන අය මූලධර්මවාදී කියන කෙනෙක් වුණත් ඇතැම්මිට තමන්ගේ අම්මට තාත්තට සලකන්න පුළුවන්. පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. කර්මයේ පිළිගන්නත් පුළුවන්. සමහර 10ම නැවුරු වෙලා නැහැ කට. එතකොට මේ 10ම දැඩිසේ ගිලිය සිටියොත් තමයි නිරයනම කියලා කියන්නේ. එතකොට දැන් මහා කම විභංග වෙන සූත්‍රවලදී සඳහන් වෙනවා සමහර අය දුගතිගාමි සහ සුගතිගාමි වෙන ආකාර හතරක් ගැන සඳහන් වෙනවා. එතෙන්දී සඳහන් වෙනවා සමහර අය එනවා අකුසල් කළා දුගතිගාමි වෙන අය ඉන්නවා. ඒක අපි කොහොමද දන්නවන්නේ? නමුත් ඒක නෙමෙයි පුදුමය. අකුසල් කරලා සුගතිගාමි වෙන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරනවා සමහර කුසල් කරලා සුගතිගාමි වෙනා ඉන්නවා. ඒකත් අපි දන්නව නේනේ. හැබැයි ඒක නෙමෙයි පුදුමය. සමහර කුසල් කරලා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒකට හේතු සඳහන් කරනවා. එතකොට එතනදි සඳහන් වෙනවා සමහර අය මිත්‍යා දෘෂ්ටිගත් සමහර අයත් සුගතිගාමි වෙනවා කියලා. එතකොට ඒ සුගතිගාමි වෙන්නේ දැන් දිව්‍ය ලෝකේ යන අය නැවත මනුස්ස ලෝකෙට ආයෙ හිතන්නේ මේ ගියාත්මෙත් බෞද්ධ වෙලා එන අය කියලා. එහෙම නැහැ. ඒ අය ඇතැම් විට වෙනත් ආගම්වල අය. නමුත් අර නියති මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා හිටියයි. ඒගොල්ලන් තව තව ලෝකේ හපත කළා. ඇතැම් විට සමහර කෙනෙක් වෙනත් ආගමක කෙනෙක් වුණත් ඇතැම් විට ලෝකෙ වෙනුවෙන් නොයෙක් බෙහෙතක් හොයාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට මානව දයාවෙන් ලොකු සේවයක් කරපු අය මේ ලෝකේ ඉන්නවා. ලෝකේ යහපත වෙනුවෙන් වැඩ කරපු අය ඉන්නවා. ඉතින් ඒ අය සුගතිගාමී වෙනවා. බෞද්ධයන් විතරක් නෙවෙයි සුගතිගාමී වෙන්නේ. පින්නොතුනි මෙතෙන්දි සඳහන් වෙන්නේ ඇතැම් අය මුල් කාලේ අකුසල කළාට පස්සේ කාලේම හදාගෙන හොඳ වෙනවා. දැන් අපිට ඇතැම් විට අපේ යාළුවෙක් හම්බුනහම අපි හිතන්නේ ආයියා කලින් හිටියේ විදිහට මේ තාම ඉන්නේ කියලා නේ. ඇතැම් විට කලින් අරකට හිටිය කෙනෙක් දැන් ඇතැම් විට දිගටම භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට ගුණ දහම් වඩන කෙනෙක් වෙන්න පුළුවන් මේ මොහොතේ. ඒ නිසා ඇතැම් විට සුභදි ගන්න වෙන්න පුළුවන්. ඇතැම් විට අපට මුණ ගැහිච්ච කෙනෙක් කලින් මුණ ගැහෙනකොට හොඳට බණ භාවනා කරපු කෙනෙක්. නමුත් දැන් වා පිරිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුව බලන්නේ කොච්චර හිත දිනු කල හිටිය කෙනෙක්ද? ඊරිදිමල පවාති මිච්ච කෙනෙක්. නමුත් පස්සේ කාලේ යාට සුගතිය නිවන විතරක් නෙවෙයි යාට සුගතියත් අහිමි වුණා. මෙන්න මේක තමයි මේ කුසල අකුසල ස්වභාවය. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය උනත් ගත්තු කෙනෙක් සුගතිගාමී වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි ඊට වඩා අඩු මට්ටම. දැන් මේ ටික ටික අපි ප්‍රඥාව ගැන මේ අවිද්‍යාව ගැන සහ විද්‍යාව දෙකේ සස්තමින් යන්නේ කර්මණාවෙන් ඉන්න. එතකොට අවිද්‍යාවෙන් අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ තුලම දැඩිසේ ගිලිය සිටින කෙනා ගැන උපමාවන් ධර්මයක් සඳහන් වෙනවා. අන්ධකාර සූත්‍රයේ අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ වෙන තුන කලිනුත් පහල තියෙනවා ඒක. මේ ලෝකේ සමහර ග්‍රහලෝක තියෙනවා. ඒකට කියන අන්තරීක්ෂ කියලා. ඒ ග්‍රහලෝක සම්පූර්ණයෙන්ම අන්ධකාරයේ තියෙන්නේ. සමහර සෝලාර් සිස්ටම් වල තියෙන සමහර ප්ලැනට්ස් තියෙනවා. ඒවට ආලෝකයක් නැහැ. එක්ක දුර වැඩි නැත්නම් වෙනත් ප්ලැනට්ස් වලින් අරව බැහැලා තියෙන්නේ. සූර්යාලෝකයේ ආවරණය වෙලා. ඒ නිසා අරවට ආලෝකයක් නැහැ. මෙන්න මෙවැනි ග්‍රහලෝක ගැන සාමාන්‍ය විද්‍යාඥයෝ කියන්නේ ආලෝකය නැත්නම් වර්ෂාව නැහැ. වර්ෂාව නැත්නම් ජලය නැහැ. ජලය නැත්නම් ශාක නැහැ. ශාක නැත්නම් ජීවීන් නැහැ කියලා. ඒ විද්‍යාඥයන්ගේ උපකරණ වලට අහු වෙන මට්ටම. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙවැනි තැන්වල සමහර සත්‍යයන් කර්මාන් රූප ඉපදෙනවා. ඒ සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයේ. අන්ධකාරයේ ඉපදෙලා අන්ධකාරෙම ජීවත් වෙලා අන්ධකාරෙම මිය යනවා කියලා. එයාට ආලෝකයක් ලැබෙන්නෙම නැහැ කියලා. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ දැඩිව ගිලී ඉන්න කෙනා මෙන්න මේ අන්තරීක්ෂය කියන ග්‍රහලෝකවල ඉපදෙලා ඉන්න කෙනා වගේ කියලා. අන්න එවැනි අන්ධකාරයක ඉඳන් අපි ටික ටික ආලෝකයෙන් දැල්වන විදිහ අපි මේ සාකච්ඡා කරමු යන්නේ. එතකොට අන්න ඒ අඳුර තැන ඉඳලා ආලෝකයේ දැල්වා යන ගමනේදී තමන්ට උපකාරවත් වන ප්‍රධාන කාරණා හතරක් කියනවා ප්‍රඥාවලම. අපි නිතරම සාකච්ඡා කරන කරුණු හතර ප්‍රඥාව ලැබීමට හේතු වන කරුණු හතර මොනවද? සතර සෝතාපට්ටි අංග කියලා අපි මේවට කියනවා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා. අපිට කල්යාණ මිත්‍රයන් ඉදීමෙන් හොඳ මිත්‍රයන් අපට මුණ ගැහුණොත් හැබැයි මුණ ගැහුණට විතරක් ධර්මය ලැබෙන්නේ නැහැ. තමන්ලටත් ගුණ දහම් ටිකක් තියෙන්න ඕන. මොනවද? පරිත්‍යාග ශීලීත්වය, සැලගුණ සැලකීම, අවංක බව, මේ වගේ ගතිගුණ තමගේ ළඟ තියෙන කිමුණු තමයි ධර්මය ටික ටික ලැබෙනවා. ඒ ලැබෙන ධර්මය තමන් හරියට තේරුම් ගත්තොතින්, ඒ අහන ධර්මය අනුව නුවණින් මෙනෙහි කරොතින්, ටිකෙන් ටික සීල සමාධි ප්‍රඥාව ලැබුණොතින් තමන්ට ඔන්න ටිකෙන් ටික අර අඳුරේ ඉඳලා එළියට එන්න පුළුවන්. ඔන්න ටිකක් එයාගෙන් අපිට කරුණ ටිකක් අහගන්නවා. අහගන්නකොට අර මහා අන්ධකාර හිටිය කෙනාට හරියට කලාවේ මැදිරියක් වගේ ඔන්න පොඩ්ඩක් ආලෝකයක් ලැබෙනවා. එයාය දැමිට අපල් පෙන්නනවා. එයා දැමිට අලුත් රිසර්ච් එකක් පෙන්නනවා. මැරිලේ ඉපදිච්ච අය කරපු සමහර ඒවලන් එක කරපු රිසර්ච් කොහොමද ගියාත්ම ගත කරපු හැටි, දැන් ඒව බලපාපු හැටි, දැන් බෞද්ධ විතරක් නෙවෙයි පිනදෙන අබෞද්ධයත් ඒව පිළිගන්නවා. දැන් පරිශන විශාල ප්‍රමාණයෙන් දැන් කරනවා නැවත ඉපදෙන අයගෙන. පින්නතුනි මෙන්න මේ වහන කොට ටිකෙන් ටික තොරතුරු දකිනකොට එයා විශ්වාස කරන ටිකක් එහෙනම් අකුසල් කරන්න හොඳ නෑ, මටත් විපාක ලැබෙයි කියලා ඔන්න එයා ටිකක් ඒකෙන් ටිකක් දුරු වෙනවා. දැන් මුලින්ම ඇති වෙන්නේ මෙන්න මේක. සබ්බ පාපසකරණම් කියන්නේ මේකයි. දැන් වෙන දේ තැඹිට කේලම් කිව්වා, අනිත් අය බේද කළා, දැන් ඒව කරන්නේ නැහැ. දැන් අපෝ බයයි. තමන්ටත් ඒව බලපානවා, තමන්ගේ දරුවන්ටත් ඒව බලපායි. අනිත් අය බේද කරවතින් තමන්ගේ දරුවනොත් තැඹිට බේද වෙලා විනාශ වෙලා යනවා සමහර විට. ඒ නිසා වා පරිස්සම් වෙනවනේ මේවා මරණයෙන් පස්සේ නෙවෙයි පිනුතුනේ මේ ජීවිත කාලයේදීම බලපානවා. විශේෂ දෙයක් තමයි සමගියෙන් ඉන්න අය ભેද කරන්න හොඳ නැහැ. පෞල් ජීවිතේම බිඳවන්නේ එහෙම හොඳ නැහැ වචනයක්වත් කියලා. ඒක බරපතල අකුසල කර්ම. ඒව මෙලවදීම තමන්ට දැඩිසේ සිත් පීඩා දෙන විදියට තමන්ට විපාක ලැබෙනවා. ඒක සරල දෙයක් නෙවෙයි. එනිසා මෙන්න මේ කර්ම චක්‍රය දන්න කෙනා පින්නතුනේ හැකිතා දුරට මේ වගේ වෙන් වෙනවා. යට සත්පුරු ශාස්ත්‍රයෙන් මේ වහන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා තව තවත් ධර්මය අහනකොට මෙයා ටික ටික ලෝභකම් අඩු කරගන්නවා. එයා දකිනවා දැඩි ලෝභකම් කළා මරණයෙන් පස්සේ අපාගත වෙන අය ගැන එයා දකිනවා. පින්නතුනේ මනස ලෝකේ ඉඳලා මේ යන අයගෙන් මරණයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් කොහාටද යන්නේ? නිරේට යනවා අඩුයි. බොහෝ දෙනෙක් പ്രേත ලෝකෙට යන්නේ. ඇයි പ്രേත ලෝකෙට යන්නේ? പ്രേත ලෝකෙට යන්නේ පින්නතුනේ ලෝභය නිසා. එයා මොනවට ලෝභ කළද මේ පල්ලෙහාට යන්නේ പ്രേත ලෝකෙට යන්නේ? අනිත් පැගේ දේවල් සොරකම් කළද? නෑ පින්නතුනේ බොහෝ දෙනෙක් പ്രേත ලෝකෙට යන්නේ තමන්ම හම්බ කරපු තමන්ගේ ධනයට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ දේපලට ආසා කළ මරණාසන්න මොහොතේ ඒ වගේ හිත බැසගෙන තමයි බොහෝ දෙනෙක් මේ යන්නේ, මේ ගිහිලා දුගතිගාමී වෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි වා කල්පනාකාරී වෙන්නට ඕන. තමන්ට තියෙන ධනය ගැන කලින්ම ටික ටික නමුත් ආසාව අඩු කරගන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ තැන්වල මිපදෙන මානවයන් වෙලා පිට යන්නේ නැහැ. ඒක හරිම අවසනාවක්. ඒ නිසා පින්නතුනි ඒකට ටිකෙන් ටික තමන් පරිත්‍යාගය පුරුදු වෙන්න. එක පාර වෙනත් කෙනෙකුට දෙන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරයන්ට සලකන්න, ඥාතීන්ට සලකන්න. තමන් විතරක් ගෙදර ඉන්නවා නම් තමන්ගේ නංගිට හරි අක්කට හරි දරුවට එකට හරි සතියකට දෙයකට ගෙදර ඇවිල්ලා ඉන්න කියන්න. ටිකක් ලෝභය අඩු වෙන තමන්ගේ. එහෙම ටික ටික මනස හුරු කරන්න. මොකද කවදා හරි එක පාරමයක අත්හැරලා යනකොට හිත හදා ගන්න බෑ. මෙච්චර විඳන් කල අවුරුදු 60ක් මහන්සි වුණා මේකට බලන්න ඉතින් තාල යන්න බෑ කියලා හරි අමාරු අන්තිම. ඒ නිසා ටිකක් කලින් පින්න දින මනස හුරු කරගෙන තියන්න. ඒව තමන්ට එක ඇසිපිය ගහන්න මොහොතෙන් පින්නතුනි මෙතන ඇසිපිය ගහලා ඊළඟ හැරිනකොට තමන් වෙන තැනක ඉන්නේ, වෙන ෆෝම් එකකින් වෙන තැනක ඉන්නේ. ඉතින් එවැනි ජීවිතයක් අපි මේ ගත කරන්නේ. ඒ නිසා එක තත්පරෙන් මේ සියල්ලක්ම අපට අත්හරින්න වෙනවා. තමන් කැමති වුණත් නුණා ඒ මොහොතේ අපිට හිත හදාගන්න බැරුමක් පින්නතුනි ඒ තැන්වලම තමයි අපේ හිත බැසගන්නේ. ඒ නිසා මෙතෙන්ටම නැවත අපි ආයුතු නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවනම් මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනා දිව්‍ය ලෝක හය අතරින් පල්ලෙහාම දිව්‍ය ලෝකයේ වන චාතුරු මහරජගේ දිව්‍ය ලෝකයේ හිඟා කැම තරම්වත් වටින්නේ නැහැ කියලා. මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනා දිව්‍ය ලෝකයෙන් පල්ලෙහාම දිව්‍ය ලෝකෙත් උඩහාම දිව්‍ය ලෝකේ නම් තාගමන්නේ පල්ලෙහාම දිව්‍ය ලෝකේ හිඟා කෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. එච්චරවත් සැපටක් නැහැ මෙහි ඉහළම සැප විඳින කෙනෙක් කියලා. ඒ නිසා භෞතික සම්පතෙන් ලබන සුවය පිනතුනේ මේ මනුස්ස ලෝකේ මහා ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා ඉහළ තැන් මේ විශ්වයේ තියෙන අපේ මනස දිනු කරවමින් පිනතුනේ මේ ජීවිත කාලය තුළදීම මිනිස් සිරුරක් දරාගෙන මානසිකව ඒ සොය විඳින්න අපට අවස්ථාවක් ධර්මය තුළින් තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව අපි ලබා ගත යුතුයි. එනිසා පින්නතුනි මෙන්න මෙතෙන්දී ලෝභය අඩු වෙන විදිහේ මඟක් අපි නිතර ඉන්නට ඕන. ධර්ම මාර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. මුලදීම දැඩි ලෝභය කියන එක පුළුවන් තරම් අඩු කරගන්නට ඕන. නිර්ලෝභී මනසින් පිරිසිදු දෑතින් අනිත් අයට ටිකෙන් ටික දානය හුරු කරන්න, පරිත්‍යාගශීලීත්වය කරන්න, තමන්ගේ ඥාතීන්ට, අසරණ දරුවන්ට, සිල්වන් ගුණවත් අයට ටික ටික පරිත්‍යාග කළා හිත හදාගන්න එක මනසට හරිය සැහැල්ලුවක් වෙනතුනි. වෙනත් කෙනෙකුට හොඳ කෑමක් හදලා දෙනකොට, අසරණ කෙනෙකුට ඇඳුමක් අරන් දෙනකොට, දුප්පත් ළමයෙකුට පොත් ටිකක් අරන් දෙනකොට, අසරණ දරුවෙකුට සපත්තු කොට්ටමක් අරන් දෙනකොට බලන කොච්චර මනසට සතුටක්ද නේ. ඔබේ දරුවට විතරක් ඒක කළාට ඒක ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඔබේ දරුවට සමත්තු කූට්ටමක් අරන් දීලා ඔබට ඇත්තට සතුටක් නැහැ. අපි නිතරම කියන කාරණයක් මේක. දරුවට ඒක මතකෙත් නැහැ, ඔබට ඒක ගන්නකුත් නැහැ. හැබැයි ඒ ප්‍රමාණයෙන් බොහොම සල්පයක් හරි වෙනත් අසරණ දරුවෙකුට සලකන්න බලන්න. ඒක පින්වතුනි තමයි ජීවිත කාලයම Taman හිතේ මතකේ තියෙන අනේ මම මේ දරුවට මේක අරන් දුරනේ, ඒ දරුවානේ හරි සතුටෙන් ඒ සපත්තු කූට්ටම දාගෙන ගියානේ කියලා. තමන්ගේ හිතට ලොකු සතුටක් ඒක. දැන් අපි මේ පින්තුණු තියෙනවා සමහර අසරණ ළමයට සලකන අයනේ, දුප්පත් පළාත්වල ගිහිල්ලා පාරෙන් ඉන්න ළමයින්ට එමනේ. බලන්න එතෙමිට තමන්ගේ දරුවට අවුරුදු 15 18ක් වියදම් කරාට වඩා සතුටක් අර අසරණ දරුවෙකුට චොක්ලට් එකක් දීලා පොත් ටිකක් දීලා ඒ දරුවා එක භුක්ති විඳිනකොට කොයි තරම් මනසට සතුටක්දනේ. මේක තමයි පින්තුණු පිනේ තියෙන විශේෂත්වය. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ පීති මුදාරං වින්දති දාතා කියලා. දන් දෙන තැනැත්තා, පරිත්‍යාගශීලී වන තැනැත්තා උසස් මානසික සුවයක් විඳිනවා කියලා. ඊළඟට සඳහන් කළේ පින්වතුනි මනසට පීඩා දෙන ඊළඟ කාරණය තමයි ද්වේෂය, අමනාපය. පින්වතුනි විශේෂයෙන් අපට පුද්ගලෝ ගැන අමනාපය ඇති වෙනවා. අපිත් එක්ක එකට ජීවත් වෙන්න නැහැ ගැන විශ්වාසය කඩ වුණොත්, එයන් ගැතින් වැරදි අඩුපාඩු සිදු වුණොත් අපිට බොහෝ විට හිතේ තියෙන අර කලින් තිබිච්ච මිත්‍රත්වේ නැති වෙලා ඒක ඇතැමිට අමනාපය වෙලා ඇතැමිට ඒක වෛරයක් බවට පත් වෙලා තරහක් බවට පත් වෙලා අන්තිමේදී උපනාහය කියන බද්ධ වෛරයක් කරා යන්න උනත් පුළුවන්. මේක තමයි හිතේ ස්වභාවය. පිනොදින අපට හිතට පීඩා දෙන කර්ම අතරින් ප්‍රධානම දෙයක් තමයි අමනාපය කියලා කියන්නේ. පුළුවන් තරම් දුරට පිනොතුනි තමන්ගේ මතකයේ ඉන්න අමනාප ලිස්ට් එක අඩු කරගන්න. අමනාප නාම ලේඛනයක් තියෙනවනේ නේ, නම් ටික. ඒව ටිකෙන් ටික නම් ලිස්ට් එකෙන් ක්ලෝස් කරන්න, ඩිලීට් කරලා දාන්න. ඒ අය අමනාප නාට කමන්නේ තමන් හිතෙන් ඒ අය කරපු වැරදි වලට සමාව දීලා නොයේ ක්‍රම වලින් යෝනිසෝ මානසික අරන් හිතන්න. අනේ මේ තැනැත්තා මේ වරද වෙන වෙලාවේ යාගේ මානසික ආබාධයක් තිබිච්ච කෙනෙක්, යා වෙනත් ප්‍රශ්නයකින් හිටිය කෙනෙක්, කුමන හෝ ක්‍රමයකින් හිතන්න. නැත්තම් හිතන්න මෙයා මේ ආත්මය මනාකුණාට ගිය ආත්මේ මගේ ළඟම ඥාතියෙක් කියලා මට උදව් කරපු කෙනෙක්, මගේ අම්මා තාත්තා වෙල හිටිය කෙනෙක්. විවිධ ක්‍රම වලින් තමන් හිතා. ඒ මොනම නැති වුණත් වෙන තුනක හිතන්නේ හිතන තමන්ගේ මනසට ලොකු පීඩාවක් මේක. ඒ නිසා තමන් මේක මනසින් පීඩා විඳ යුතු නැහැ. එයට සමාව දීලා ඒ අය පැත්තකින් තියන්න. පුළුවන් තරම් ඉන්න නාම ලේඛනේ ටික ටික අඩු කරන්න, තින්තේ වගේ අඩු කරන්න, ටික ටික එකපාර ඩිලීට් කරන්න අමාරු නම් පොඩ පොඩ හරි අකුර දෙක හරි මතන්නේ වගේ. පින්නතනේ ඒකෙන් තමන්ගේ මනසට ලොකු සහනයක් ඇති වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කරණීයමෙත සූත්‍රයේදී යම් කිසි ශාන්ත පදයක් කළා යන කෙනෙක් ධර්ම මාර්ගයේ ආරම්භයේදී පටන් වැඩිය යුතු ප්‍රධානම ලක්ෂණයක් තමයි මෛත්‍රිය කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා නිතරම සීළු සත්වෝ සෝපත් වෙත්වා කියන පැතුමෙන් තමන් නිතරම තමන්ගේ සිත පුරවා ගන්නවා. මේ සිතවිල්ල දිනු කිරීමේ ආරසස් විදියට පින්තුනි අපි නිතර සඳහන් කරනවා අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දෙස බලන ආකල්පයෙන් අපි ලෝකේ අනිත් අය දෙස බලන්න මනසක් හදා ගන්නවා, හිත පුරු වෙනවා. බලන්න අම්මා තාත්තා දෙන්න පින්තුනි අම්මා තාත්තා අපිව හොඳට සතුටින් සාර්ථකව ඉන්නවට වඩා පින්තුන අපට ආදරේ අපිව රැක බලා ගන්න අපිව දුක් විඳින වෙලාවෙදී. ඇතැමිට අපි නිතර කියන උදාහරණයක් අපි කියමු අම්මා කෙනෙකුට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දරුවෝ 4 දෙනෙක්ම හුඟා සාර්ථකයි, හොඳට ඉගෙනගෙන වෛද්‍යවරු ඉංජිනේරුවෝ. එක දරුවෙක් ඉනවා ආබාධිත කෙනෙක්. අම්මා වැඩිපුර මාදරේ කාටද? අම්මා වැඩිපුර මාදරේ අර ආබාධිත දරුවට. ඇතැමිට ජීවිත කාලයම අර දරුවත් එක තමයි අම්මේ ඉන්නේ. මේක තමයි අම්මලාගේ සිරිත. ඒ නිසා වැරදි අඩුපාඩු වෙනවා නම් අම්මා හුඟා දුක් වෙනවා ඒ ගැන. ඒක තමයි අම්මලාගේ ලක්ෂණය. ඇතැමිට දරුවෙක් ඇති ලොකු වරදක් වෙලා හිර යන්න වුණොත් අපි මොකද කියන්නේ? අපි කියනවා ඒ වරදට හොඳ වැඩි ඕකම තමයි වෙන තිබෙන්නේ කියලා අපි කියන්නේ. නමුත් ඒ දරුවගේ මාම්මා කොහමද? ඒ හිරේ ගිහපු දරුවට වඩා රාම දුක් වෙනවා. අන්න ඒ අම්මා ඒ දරුවා දෙස බලන ආකාරයෙන් අපට ඒ සිද්ධිය ගැන බලන්න පුළුවන් නම් පින්තුනි අපේ ජීවිත කොයිතරම් වෙනස් වෙනවද? හිරේ නෙවේ පින්නතුනි සමහර එල්ලුම් ගහට යනවා. සමහර එල්ලුම් ගස් තියෙන රටවල් තියෙනවා ලංකාවේ ශ්‍රී ලංකාවේ නැති වුණාට. පින්නතුනි එල්ලුම් ගහට කෙනෙක් අපි කියමු බරපතල මිනිමරුමක් හෝ ලොකු අපරාධයක් කළ කෙනෙක් එල්ලුම් ගහට යනවා. ඒ එල්ලුම් ගහට යන කෙනාගේ අම්මා ඉන්නවනම් අම්මගේ ආකල්පය කොහොමද? ඔබට හිතා ගන්න පුළුවන්නේ ඔබට දරුවෝ ඉන්නවනේ නේ. පින්නතුනි අන්න ඒ ආකල්පය ඇතැමිට එල්ලුම් ගහට යන කෙනාට වඩා ඒ අම්මා දුක් වෙනවා. තමන්ගේ කුසින් බිහි වෙච්ච දරුවෙක් ඒ තත්ත්වයටපත් වෙනකොට පින්නතුනි අපටත් ඒ විදිහට ලෝකය ගැන බලන්න පුළුවන් නම් අපි ලෝකයේ හිතනගෙන විදිය කොච්චර වෙනස් වෙනවද? අපි ලෝකේ වැරදි අඩුපාඩු වෙන අය කෙනෙක් කොච්චර අනුකම්පාව දක්වනවද? අපි බොහෝ විට කෙනෙකුට ආදරය කරන්නේ හිතවත් වෙන්නේ කෙනෙක් හුඟක් ලස්සන නම්, හුඟක් උගත් නම්, හුඟක් දක්ෂ නම්, හුඟක් ධනවත් නම් අපි කොහොම හරි කැමති අය අලු කරගන්නනේ. යාගේ දුරකථන අංක ඉල්ල ගන්න, ඊමේල් අංක ඉල්ල ගන්න, කොහෙද වැඩ කරන්න කියලා අහනෝනේ. ඉතින් නොයෙක් විදිය දේවල්. කෙනෙක් අවලස්සන නම්, ලෙඩ රෝගී නම්, යාගේ ළඟටවත් අපි කිට්ටු වෙන කැමතිද? සාමාන්‍ය අපේ ලක්ෂණයකනේ. පින්නතුනේ නමුත් අපේ ගැන කරුණා මෛත්‍රිය දීන වෙනකොට මේ මෙත්සිත දීන වෙනකොට පින්නතුනේ අපේ චරිතය හුඟක් වෙනස් වෙනවා. ඇතැමිට අපටත් මතක් වෙනවා ඇතැමිට සමහර විභාග කරද්දී සමහර ආබාධිතයි එක පාඨමාලාවල ඉන්නවා. සමහර ආබාධිතයි සමහර ඇස් පේන්නේ නැති අය. ඒ අය බොහෝ විට යාළු වෙන්නේ හාමුදුරු කෙනෙක් එක්ක. පන්තිවලදී එහෙම පිරිමි ළමයි. ඉතින් දන්න හාමුදුරු හුඟක් උදව් කරන විදිය. අතින් අල්ලගෙන යනවා, උදව් කරනවා, කතාන් කියවනවා. ඇතැමිට දේශයක ළඟට ගියහම එයාට පහසු කණ්ඩික සලසලා දෙනවා. පින්නතුනි ඒ වගේ කෙනෙකුට තමයි අපි හැම අවස්ථාවකදීම පිහිට වෙන්න බලන්නට ඕන. අපි ඇතැමිට තැනකට ගියහම වාඩි වෙන්නේ ටිකක් හොඳට ඉන්න, ලස්සනට ඉන්න, හොඳ දක්ෂ, කරදරයක් වෙන්නේ නැති වගේ කෙනෙක්ගේ ළඟ තමයි වාඩි වෙන්නේ උනත්නේ. නමුත් පින්නතුනි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න තියෙනවා නම් අපිට යම්කිසි වෙලාවක පින්නතුනි අසරණ වෙච්ච කෙනෙකුට හැම මොහොතෙම පින්නතුනි බලන්න උදව්වක් කරන්න. ඒක තමයි නියම සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. ඒක තමයි බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ. දැන් මේ පිරිමි අතරිනොත් පින්නතුන් ඉන්න සමහර ගුරුවරු ඉන්නවනේ. ගුරුවරුත් ඉතින් අම්මල තාත්තල වගේම තමයි. තමන්ගේ පන්ති අසරණ දරුවෙක් ඉන්නවනම්, ආබාධිත ළමයෙක් ඉන්නවනම්, මන්දබුද්ධික ළමෙක් ඉන්නව නම් ඒ ළමයා කොම් කරන්නේ නැහැ. ඒ දරුවට හුඟක් ආදරේනේ. ඒක තමයි හොඳ ගුරුවරු, ගුරු මව්වරු, ගුරු පියවරු කියලා අපි කියන්නේ නේ. ඒක තමයි නියම ලක්ෂණය. ඒ දරුවෝ ගැන විශේෂ අවධානයෙන් ඉන්නේ. ඒ දරුවන් යටින් අඩුපාඩුවක් වුණාට එච්චර ගණන් ගන්නේ නැහැ. ඇතැමිට වෙන ළමයෙකුට ගැහුවත් වෙන වැරදි දෙයක් වුණත් කොහොම හරි කියලා හදනවා මෙයාගේ යටින් මේ වැරදි වුණා, මේ ළමයාගේ මේ අඩුව තියෙනවා, අපි කතා කරලා බලමු කියලා. පුළුවන් තරම් ඒ දරුවත් එක ඉන්න බලනවා. මේක තමයි පින්නතුනේ නියම මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා මේ වෙන්නේ සිතිවිලි අපේ දිනු වෙනකොට පින්නතුනේ අපේ දිනදා ජීවිතය තුළදීම මේ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. හැම කෙනෙකුම අපට මේ වගේ අසරණ පුද්ගලයෝ මුණ ගැහෙනවා. ඒ අය අනිත් අය කොම් කරනවා. අර අඩුපාඩු නිසාම තව තවත් ඒ අය අඩුපාඩුම කරනවා. නමුත් මේ අයව සමීප වෙලා හැබැයි තමන්ගේ ගුණ දහමට හානියක් කරගන්න හොඳ නෑ. තමන් බර්න් අවුට් වෙන හොඳ නෑ. නිතරම තමන්ගේ පර්සනලිටිය ආරක්ෂා කර ගනිමින් වුණා අනිත්ට උදව් කරන්න. අනිත්ට උදව් කරන්න කියලා තමන් අමාරු වැටෙන හොඳ නෑ. මේ ඇයට පින්න තුනේ කරුණාවෙන් උදව් කළා මේ අය හුඟක් හදා ගන්න පුළුවන්. ඒ අයගේ ගතිගුණ වෙනස් කරන්න පුළුවන්. ඒ අය විවේචනය කළා ඒ අය නිවැරදි කරන්න යනට වඩා ඒ අයට උදව් කළා පිළිහිට වෙලා ඒ අයත් එක්ක එකට ඉඳිමින් ඒ අයට එයව වෙනස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මෛත්‍රිය දිනු වෙනකොට මේ ලක්ෂණ අපේ දිනු වෙන්නට ඕන. ඒකත් පින්නතුනේ තමගේ මානසික දියුණුවක්. ඒ නිසා තමන්ට චිත්ත පීඩා ඇති නොවන විදියට පින්නතුනේ හැකිතා තමගේ අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න විදියට බාහිර පුද්ගලයන් ඇසුරු කරන්න ඕන. මොකද අපි පින්නතුනේ සමාජයේ තවත් පිරිසක් එක්ක ඉන්නේ. දැන් අලුතේම අධ්‍යාපනයේ සාර්ථකත්වය කියලා කියන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය. Interpersonal relationship. ඒක තමයි තමන්ගේ වෘත්තියේ සාර්ථකත්වයේ මනින ලක්ෂණයක් වනේ අපේ ආනන්ද මහත්තයා දවසකට කතා කළානේ. ඔය අධ්‍යාපන සුසුකම් විතරක් නෙමෙයි පින්නතුනි. අපිට ඉහළම අධ්‍යාපන සුසුකම් කියමුනත් අපිට පිරිසක් එක්ක තැනක වැඩ කරන්න බැරි නම් අපි සාර්ථකුනේ වෙන්නේ මොනවා වෙන්නේ නැහැ. අපට ඒ වෘත්තිය ඉදිරියට යන්න බෑ. අපට තනියම කාමරයක වෙලා යම් කිසි රිසර්ච් එකක් කරලා ලෝකෙට දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒකම නෙවෙයි සාර්ථක කියලා කියන්නේ. අපට පිරිසක් එක්ක පුද්ගලොත් එක්ක අපට වැඩ කරන්න වෙනවා. ඒ වැඩ කරද්දී පින්නොතින් මෙන්න මේ මෛත්‍රිය බෙහෙම වැදගත් වෙනවා. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙනත් කෙනෙක් දුකටපත් වෙච්ච කෙනෙකුට පිහිට වෙන උනන්දුවක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. මුදිතාව කියන්නේ මොකද්ද? ඊර්ෂ්‍යා නොකරන බව. වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා. තමන්ගේ දරුවෙක් දිනු වෙනකොට තමන් කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අන්න ඒ වගේ පින්තුනි වෙනත් කෙනෙක් දිනු වෙනකොට තමන් වා සතුට වෙනවා. තමන්ට පුළුවන් මට්ටමේ උදව්වක් කරනවා. විභාගයකට යන කෙනෙක් හම්බුනොත් අඩු ගානේ පෑනක් පැන්සලක් මකන කැල්ලක් හරි දෙන්න ඒක නට. ඒ දෙයකින් හරි පොඩ්ඩක් හරි දිනු වෙනකට උදව්වක් කරන්නේ. තමන්ට පින්නදි ලොකු සතුටක් ඒක. දුර ගමනක් යන්න ඉනවනම් කෙනෙක් පොඩි ගානක් හරි දෙන ගෑස් ටිකට කියලා. තමන්ට සතුටක් ඒක මනසට. එයා කැමිට නොගන්න පුළුවන්. එයාට අනවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ පරිත්‍යාගශීලී අදහසින් තමන් කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. ඒකෙන් පින්නතුනේ තමන්ගේ අභ්‍යන්තර ගුණධාම වාග් දිනු වෙනවා ඒත් එක්ක. හැම මොහොතක්ම තමන්ට මේ ගුණධාම දිනු කරගන්න තියෙන අවස්ථාව. මුදිතා ගුණය, ඒ වගේම උපේක්ෂාව, මදහත් මනසක්, සමබර මනසක් ඇති කරගන්නවා. මේ මෛත්‍රිය දිනු කරන කෙනා සතර බ්‍රහ්ම විහරණම වඩනවා. මේක පින්නතුනේ මනුස්ස ලෝකේ ඉඳගෙන මිනිස් සිරුරක් දරාගෙන බ්‍රහ්මෙක් වගේ ඉන්න ක්‍රමය වෙන මේක. මනස් ලෝකේ ඉඳගෙන බ්‍රහ්මයක් වගේ ඉන්න කැමැතිනම් මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න. මේගෙනුත් පින්නුතුනි අපේ මනසට පීඩා දෙන අකුසල මුගකින් අපට නිදහස් වෙන්න පුළුවන්. එතකොට ලෝභය අකුසල මූලයක්. ලෝභය අකුසල මූලයක් කියලා කියන්නේ ඒක මුලක්. ඒ මුලක් දිනුනොත් තාව අතුපතර ගාහනක් විහිදෙල යනවා. එතකොට අපි කරන්නේ මේ මුලේ ශක්තිය අඩු කරනවා. මුල ඌලල දාන්න මේ උත්සාහ කරන්නේ. මුල කපන්න බලන්නේ. එතකොට අර අතුපතර ලියලානේ ඔක්කොම නැවතිලා යනවා ඒත් එක්ක. ද්වේෂය කියන අකුසල මූලයක්. ඒ අකුසල මූලිය අපි දුරු කරන්න උත්සාහ කරනකොටම පින්නතුනි ඒත් එක්ක වෙන අකුසල ටික ඔක්කොම අපේ නැති වෙලා යනවා. ඒ වගේම පින්නතුනි මේ දෙකටම මුල තමයි මේ දෙකේම තියෙන මහා මුදුන් මුල තමයි මෝහය කියලා කියන්නේ. හරියට ගෙදරක ගත්තොතින් විදුලි බලය එනවා නම් හරියට මේන් ස්විච් එක වගේ, ට්‍රිප් ස්විච් එක වගේ. අනිත් දේවල් ටික දුරු කරන එක හරියට පොඩි පොඩි උපකරණ, මයික්‍රෝවේව් එක, ෆ්‍රිජ් එක, ඒ වොක් කරන වගේ තමයි ලෝභ දේ තීරස අඩු කරන එක. මොහොය අඩු කරගම පේන තැන අනිත් ඔක්කොම ටික නැණිවිල යනවා. එතකොට පින්නතුනි මෙන්න මේ ගමනේදී ලෝභ ද්වේෂ දෙක අඩු කරන එක හොඳ දෙයක්. හැබැයි පින්නතුනි ලෝභ ද්වේෂ අඩු කරාට විතරක් සම්බුදු දහමක් තියෙන කාලයක කෙනෙක් සාර්ථක වුණා වෙන්නේ නැහැ. මේ ලෝභ ද්වේෂ දෙක විතරක් නෙවෙයි පින්නතුනි. කාමච්ඡන්ද ව්‍යාපාද දෙක විතරක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන තීන මිද්දේ, උද්දච්ච කුච්චය, විචිකිච්ඡා කියන මේ නීවරණ පහම දුරු කරත් කෙනෙක් සාර්ථක වුණා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යාලෝකයේ ලෝකේ පහළව තියෙන කාලෙක. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ලෝකේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබුණේ නීවරණ පහක් කියලා. බුදුදහමේ මුල් අවස්ථාවේ නීවරණ පහ තමයි විස්තර වෙන්නේ. හැබැයි පින්නතුනි බුදුහාරු ලෝකෙට පහළුණේ නීවරණ පහ ගැන කියන නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ තවත් නීවරණයක් වැසිලා තියෙන නීවරණයක් ලෝකෙට අනාවරණය කරන්න. ඒ මොකද නීවරණය? ඒ නීවරණය තමයි අවිද්‍යාව කියන නීවරණය. බුදුදහමේ විදිහට පින්නතුනි නීවරණ 6ක් තියෙනවා. ඒකම තමයි දස සංයෝජන විදිහට 10ක් කියලා තියෙනවා. ඒක තමයි දස අකුසල් කියලා විස්තර කරන්නේ. ඒක ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි නැවත අන්තිම වෙනකොට කෙලෙස් 2500 කරාම මේ විවිධ ප්‍රවේද වලින් බෙදෙනවා. කෙසේ වෙතත් මෙන්න මේ අවිද්‍යාව කියන නීවරණය දුරු කිරීම තමයි බුදුදහමේ ප්‍රධානම ඉලක්කය වන්නේ. ඒකට පින්නතුනි මේ ධර්ම මාර්ගයේ යන්ති පින්නතුනි අතිශය වැදගත් දෙයක් තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම මේ ගමන් මගේ මඟ සලකුණු ටික හොඳට පැහැදිලි වස්සා දැන ගන්නට ඕන. අපි භාවනා කරන්න ඉක්මන් වෙනවට වඩා හිත ටික ටික සමාධිමත් කරන එක හොඳ දෙයක්. නමුත් මේ ගමන් මගේ පියවර ටික ඉතාම පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සාර්ථක වෙන්නේ. නැති වුණොත් අපේ උත්සාහය, අපේ ලිපිනේ වැරදි වුණොත්, ලිපිනේ වැරදි නම් කොයිතරම් වේගෙන් දිව්වත් ඒ ලිපිනේ දිගේ අපේ උත්සාහය නිරන්තර දෙයක් වෙනවා. ඒ නිසා පින්නතුනේ හරියට ලිපිනේ මුලදී අතට ගන්නට ඕන. අන්නේ ලිපිනේ ගන්න එක වගේ තමයි පින්නතුනේ මේ දුකේ නිදහස් වීම මගේ තේරුම් ගන්න එක. එතෙනි ප්‍රධානම කරුණ තමයි මේ අවිද්‍යාවේ හට ගැනීම හා නිරෝධය කියන එකේ ස්වභාවය. ඒකට අපි මුලින් කිව්වා අර දැඩි අන්ධකාරින්න කෙනාට පොඩ්ඩක් ආලෝකය ලැබෙනවා, අර අඳුරේ ඉන්න කෙනාට හරියට කලමදිරෙලියක් වගේ පොඩ්ඩක් එළියක් පහළ වෙනවා. මේ වගේ කර්මය කියලා දෙයක් තියෙනවා. කර්ම කරෝදින් තමන්ට විපාක ලැබෙනවා කියලා ඔන්න පොඩ පොඩ අවබෝධය ලැබෙනවා. එතකොට යා කුසලෙන් මිදෙනවා, කුසල වඩනවා, ටිකෙන් ටික දින වෙනවා. ඒ කලමදිරෙලිය දෙමිට ගිනි පෙනෙල්ලක් බවට පත් වෙනවා, කුපිලාම්පුවක් බවට පත් වෙනවා, කිමිලාම්පුවක් බවට පත් වෙනවා, ලොකු ලයිට් එකක් වෙනවා, විදුලි ආලෝකයක් බවට පත් වෙනවා. ටිකෙන් ටික වැඩි වෙනවා මේක. දැන් මේට හඳ පායපු වගේ පුන් සඳක් නැව් වගේ මේ එළිය කර්ම චක්‍රය තුළ උප්පරීම අවබෝධයට පත් වෙන්න පුළුවන් යම් කිසි මට්ටමකට. හැබැයි පින්තුනි කර්මෙන් උප්පරීම අවබෝධය ලබා ගත්තත් අපට තාම සූර්යාලෝකයේ පෑවුවා වෙන්නේ නැහැ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය. හැබැයි පින්නතුනි කම්මස්සකතා සම්මාදිට්ඨිය විතරක් තියෙන කෙනාගේ ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය. ගැටලුවක් නම් බලන්න මජ්ක්‍ධිම නිකාය දෙවනි සූත්‍රය සම්බාසව සූත්‍රය. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම විඳින කෙනා මේ කර්ම කරන කෙනා මේ නැවත මේ විපාක ටික ලබන්නේ කියලා කියනවා නම් ඒ කෙනාගේ මේ දැක්ම අවබෝධය දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක්, දෘෂ්ටි නැමැති කාන්තාරයේ මැද අතරමං වෙලා ඉන්න කෙනෙක් කියලා. වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ වෙන කෙනෙක් මේ කර්ම ටික විඳින්න කියලා. ඒ අන්තයට වැටෙන්නත් එපා. ඒ අන්ත දෙකටම නොවැටි යන පටිච්ච සමුප්පාදය මුල් කරගත්තු දර්ශනයක් බුදුදහම විස්තර කරන්නේ. අස්මින් සති ධම්මෝති, අස්මින් අසති ධම්මෝති. මේ හේතු ටික තියෙන තැන මේ ටික තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. පින්නතුනි කම්මස්සකතා සම්මාදිට්ඨිය අපි හිටියත් ඒ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉදීම සුගතියට බාධාවක් නැහැ. දැන් අපි සසර බොහෝ කාලයක් ආවේ මේ සම්මාදිට්ඨියෙන් තමයි. ඒ සම්මාදිට්ඨිය නරකම නැහැ. අර මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව හොඳයි. ඒකෙන් අපි භවෝග සම්පත් ලැබුවා, හොඳ මෞදේමාපිය ලැබුවා, ඥාතින් ලැබුවා, හොඳ ලස්සන ශරීරයක් ලැබුවා, බුද්ධිය ලැබුවා. මේ ඔක්කොම ලැබුවේ අපි කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් තමයි පින්නතුනි. හැබැයි ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියේ නැමැති ඉනිමගේ ඉඳගෙන පින්නතුනි ඊට වඩා ඉහළ තලයක් කරා අපි යන්නට ඕන. අන්න ඒ අවබෝධය තමයි අපට වැදගත් වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මට්ටමේදී හිතන් ඉන්නේ හොඳ කර්ම කරන්න ඕන, කරොත් තමයි සුගතිය යන්නේ කියලා. ඒක හොඳයි, අදහසින් එක හොඳයි. නමුත් පින්නතුනි යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සිත මේ ඊළඟ තැනට යන්නේ කියලා. එහෙම බුදුහාමරෙන් කාලේ ශ්‍රාවකෙක් එහෙම දේශනා කළා. සාති කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. බුදුහාඳුරේ හාමුදුරු ගෙන්නලා නොසෑහෙන්න බැන්න. මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ ජීවත් වෙන කාලෙදිම මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන හිතක් ගැන මම කියන්නේ නැහැ කියලා. ඉතින් මරණයෙන් පස්සේ යන හිතක් ගැන කවර කතාද? මේ මොහොතේ හට ගන්න සිත අතීත හේතුක බලපෑමක් තියෙනව නැත්තේ නෑ. අතීත හේතු බලපෑමෙන් මේ මොහොතේ හිත හටගත්තා. මේ මොහොත හේතුවෙන් ඊළඟ මොහොතට බලපෑමක් වෙනව නැත්තේ නෑ. හැබැයි මේ හිතම ඊළඟට යන්නේ නෑ. මේ හිත වර්තමාන හේතු ටික නිසා මෙතනම හටගෙන මෙතන නිරුද්ධ වෙනකොට හිතේ ලක්ෂණයක් තමයි ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කරනවා. බලපෑමක් කළා මේක මෙතනම නවතිනවා. එක පහනකින් තවත් පහනක් දැල්වනකොට මේ පහනෙන් මුකුත් මේකට යන්නේ නැහැ. මේ පහනෙන් අරකට ආලෝකයට අවශ්‍ය ඒ පසුබිම සකසා දෙනවා, තාපංගය වැඩි කරනවා. ඒක තමයි මේකෙන් කරන්නේ. මේකෙන් ඒකට උදව් කළා කියලා මේ පහනෙන් මුකුත් ගියා නෙවෙයි, මේ පහනෙන් මුකුත් අඩු වුණත් නෙවෙයි. අන්නේ වගේ තමයි පින්නතුනි, මේ වර්තමාන හිත ඊළඟ මොහොතට බලපෑමක් කළා මේක මෙතන නවතිනවා. මේක තමයි අපි අවුරුදු 50කට ජීවත් වුණා කියලා කියන්නේ. ඇත්තටම එක චිත්තක්ෂණයක් අපේ ජීවිතය කියලා කියන්නේ. හරියට ගංගාවක් වගේ. ඇතැමිට අපි ගංගාවක් දිහා බලලා මේ ගඟ හැතැම්ම 100ක් දිගයි, හැතැම්ම 1500ක් දිගයි, දැන් ඉන්දියාවේ තියෙන හැතැම්ම 4500 දිග ගඟ, ඊට මේ ගඟ මෙච්චර දිගයි කියලා නේ. හැතැම්ම 1000 ගඟක් 1000 ගණන් දිග ගඟක් තියෙනවද? ගඟක දිග කොච්චරද? ගංගක දිය පින තින වතුර බින්දුවයි. වතුර බින්දු බින්දු එකතු වෙලා තමයි ගංගාවක් හැදෙන්නේ. අපි අවුරුදු 50-60ක් ජීවත් වුණා කියලා කියනවා. ජීවිතය ගැන පිනතුනේ මේක චිත්තක්ෂණයයි. ඒක තමයි ජීවිතය යථාර්ථය. ඒ චිත්තක්ෂණයම ස්ථිර නෙවෙයි. ඒකක් හේතුඵල ධම තුන හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ මොහොතේ හට ගන්න සිත පිනතුනේ එතනම නිරුද්ධ වෙලා ඊළඟ සිතට උපයෝගී වෙලා මේ ශරීරය තුල ශරීරයත් ආශ්‍රිතව මේ අපේ ගමන යනවා. එතකොට මේ සිත නිරුද්ධ වෙනකොට එතනින් ඊළඟට මුකුත් ගියා නෙවෙයි, අලුතෙන්ම පංචබනස්කන්ධයක් මේකෙත් බලපෑම මත නැවත ඇති වෙනවා. අන්න ඒ එක මොහොතක ඉඳලා ඊළඟ මොහොතට සම්බන්ධ වෙන චිත්තක්ෂණයම තමයි මේ ජීවිතය තුළින් මෙතනින් නිරුද්ධ වෙලා ඒ කාලෙම තමයි වෙන ශරීරයක පිළිස්සන ගඳ ගත වෙන කාලය. මේ ෆෝම් එක ලොකු වෙනසක් වෙන එක විතරයි වෙන්නේ. දැන් මෙතෙන්දී අපිට ලොකු වෙනසක් වුණා කියලා පේන්නේ නැහැ. හරියට අපි ගත්ත වාහනයක්, අපි කියමු වාහනයක් ටික ගලන් අරගෙන තිබුණා. වාහනේ රෝද හතර අලුතෙන් දැම්මා. ඊට පස්සේ වාහනේ ටික දවසක් යනකොට හැප්පෙනවා, දොරකුත් දැම්මා. ඊට පස්සේ ආයේ ටික දවසක් යනවා, තාවන කට් කෙනෙක් ගෙනල් පිටිපස්ස හැපුවා. පස්සේ ගැලන් දානවා ඊට පස්සේ අලුතෙන්. කොහොම දම දම අපි අවුරුදු 10ක් මේ වාහනේ පාවිච්චි කරනවා. දැන් කැලේම වාහන වෙනස් වෙනවා. දැන් පළවෙනි වාහනේද මේ තියෙන්නේ? නමුත් නම්බර් ප්ලේට් එක තාම තියෙනවා. පින්නතුනේ නම්බර් ප්ලේට් එක වගේ තමයි උපැන්න සාතිකේ. උපැන්න සාතිකේ තාම ඉතින් නමත් එක්ක අපේ තියෙන උපදේට දවසත් එක්ක. නමුත් අර මැදදි කැලියක තුනා වගේ එක එක කැලිය වර්ධනය වෙලා තමයි මේ යන්නේ පින්නතුනේ. ආහාරයත් එක්ක තම හේතු මත. ඒකට අරකම කියලා කියන්නත් බෑ, වෙනත් එකක් කියලා කියන්නත් බෑ. ඒකම කියලා කියන්න බැරි අලුත් කැලි දැන් එකතු වෙලා වෙනත් එකක් කියලා කියන්න බැරි නම්බර් ප්ලේට් එක තාම තියෙනවා. උපැන සාතිකේ තාම තියෙනවා හවලා කියලා. ඒක සමාජ සම්මත විදියට පිනතුනේ ඒක තාම යනවා. අපේ ජීවිතයේ ස්වභාවය මේක. එතකොට මෙන්න මේ පිළිබඳව අපේ ප්‍රඥාව දිනු කිරීම තමයි මේ ධර්ම තුලින් කරන්නේ. මේ ප්‍රඥාව දිනු වෙන්න පින්නතුනේ අපි ආත්ම දෘෂ්ටියේ හැටියට බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉන්න එක සම්මාදිට්ඨියක්. ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳලා පින්නතුනේ අපි කියනවා මේ පින්නතුන් අද ලෝකෝ දානයක් දුන්නා. ඉතින් පිරිසුදු සිතින් දුන්නේ අලෝභ අදෝ සමෝහ සිතින් තමයි ආනන්ද මහත්තයාට දානි දුන්නේ කියලා අපි කියනවානේ. තුන් සිත පහදවාගෙන අලෝභ අදෝ සමෝහ සහිතව දුන්නේ කියලා අපි කියනවා. එතකොට මේකෙන් කියනොත් මේ විද්‍යාව පහල කරගෙන ධානය දුන්නේ කියලා. හැබැයි අමෝහය කියලා වචනේ කියනවා එතන. ඒ අමෝහය කිව්වෙ මොකක්ද ඇත්තෙන්ම? ඒ අනුවණ බව කියලා කියන්නේ මොකක්ද? අර කර්මය නොආදාහන ස්වභාවය නැtei කියන අර්ථයෙන් තමයි එතන අමෝහය කියලා කියන්නේ. අර විද්‍යාව පහරුණා කියලා නෙවෙයි කියන්නේ. මොකද එතෙන්දි පොඩි වෙනසක් තියෙනවා. ඇයි එකට හේතුව අවිද්‍යා පච්චය සංඛාර. මොන සංඛාර? අපුඤ්ඤාදී සංඛාර විතරද? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ඤාභි සංඛාර තුනම කරන්නේ මොකින්ද? අවිද්‍යා පත්‍ය සංඛාර. අතන අමෝහය කියන්නේ මෝහය නෑ කියලා කියන්නේ මෙයා කර්මඵල අදහනවා. ඒ කර්මඵල නොආදාන මිත්‍යා දෘෂ්ටි මෙයාගේ නෑ. කර්මය අදහනවා. කර්මය ඇදවුවට අර ලෝකෝත්තර සම්මාදීට සාපේක්ෂව ඒ විද්‍යාව තාම පහළ වෙලා නැහැ. එතකොට ඒ විද්‍යාව පහළ කරගන්න ගමනක තමයි යන්නේ. දැන් බණහන්නත් වෙනවා, සීල ගන්නත් වෙනවා. මේ දන් දෙන ගමන් ඒක හොඳයි. නමුත් අපට එක පාරම මේ පුඤ්ඤාභි සංඛාර වලින් නික්මෙන්න බෑ. සමහර පින්තුන් හරිය බයයි පින් කරන්න. පින් කරොත් අනේ සසර දික් වෙනවා අපිට. ඉතින් එතකොට සසරෙන් ගැලවීමක් නෑ. අපිට ඉක්මඩ නිවන් දකින්න ඕන කියලා එහෙම හිතරන්නේ. පින්තුන් එක පාරම අපට පුඤ්ඤාභි සංඛාර වලින් අයින් වෙන්න බෑ. එහෙම වුණොත් අපට සුගතියක් අහිමි වෙනවා. පින්තුන් ඉනිමඟ අයින් කරන්න ඕන. ඉනිමඟ අයින් කරන්න ඕන ගහ මුලදීද? ඉනිමඟ අයින් කරන්න ඕන ගහට නැගිට පස්සේ. ගහේ මුලදීම ඉනිමඟ අයින් කරොත් මොකද වෙන්නේ? ගහට නැගින්න බැරි වෙනවා. ඔරුවකින් අපි යනවා නම්, බෝට්ටුවකින් අපි ගමනක් යනවා නම් මුලදීම බෝට්ටුව අයින් කළ බෑ. ඒ මාවතේ ගිහිල්ලා ගඟෙන් එගොඩ වෙලා එගොඩුණාට පස්සේ අපි අමුතුවෙන් අත්හැරෙන දෙයක් නෙවෙයි, ඉබේම අත්හැරෙනවා. අපි වාහනයක යනවා නම් ගමනාන්තයකට යනකොට ඉබේම ඒක අත්හැරෙනවා. අපේ කියමු එක රටක ඉඳලා තවත් රටකට ගුවන් යානකින් යනවා. ඈ ෆ්ලයිට් එකට ලොකු ගානකුත් දුන්නා. පින්නතුනි මගදිම මේක අපි අතාරින්නේ නැහැ. අපි දිගට යනකම්ම සීට් එක තමන්ගේ තමයි. ඒ සීට් එකට කාටවත් එන්න දෙන්නවත් නැහැ පොඩකටවත් නේ. ආවත් ඉතින් රණ්ඩු වෙනවා ඒ දිගේ. අහකේ දෙය කියලා නැහැ ඒ රණ්ඩු වෙනවා. නමුත් මේ ගමන ගිහිල්ලා ඉවරුණාට පස්සේ පින්නතුනි අනේ මම ඩොලර් 1200ක් දුන්න මේක නම් සීට් එක නම් අත්හරින්න බෑ කියලා කියනවාද? ඈ ගමනාන්තයට ගියාට පස්සේ පින්නතුනි ලෑන්ඩ් කරනකොටම මෙහෙ බෑග් කොයනවා. දැන් ඉතින් කලබලෙ බහින්න. අර මෙච්චර රණ්ඩුවේ යාපු එක දැන් 1200 නෙමෙයි 2500ක් දුන්නත් නවත්තන්න බෑ දැන්. අන්නේ වගේ තමයි පින්නතුනි මේ පුණ්‍ය පාප පහිනස්ස කියන එක බලෙන්වත් හරින දෙයක් නෙවෙයි, අත්හැරෙන දෙයක්. මේ ලෝකෝත්තර කුසලයට යනකොට පින්නතුනි ඉබේම අතහැරෙනවා ඒක. ඒක තමයි ලක්ෂණය. මුලදීම මම පින් කරන්නේ නැහැ, මට එතකොට මේ නිදර්ශනාවට බාධාවක් කියලා ඒ තරම් අන්තගාමි වෙන්න එපා, කලබල වෙන්න එපා. දැන් මේ පින්කම් කරනකොට තමයි Tamanḍi ජීවිතයට මේ ආශිර්වාදය ලැබෙන්නේ. මේ ඔක්කොම කටයුතු ටික පහසු වෙන්නේ, නිරෝගී බව ලැබෙන්නේ, පහසුකම් ටික ලැබෙන්නේ, ධර්මයේ ලැබෙන්නේ, අනිත්‍යයෙන් උදව් ලැබෙන්නේ, මේ ඔක්කොම නිරෝගී භාවය ලැබෙන්නේ මේ පින්කම් ටිකේ අනිසංස විදියට. එනිසා පුණ්‍ය පාප පහේනස්ස වෙන්නේ පින්නතුනි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට. පුණ්‍ය පාප පහේනස්ස කියන්නේ අපට නෙවෙයි, ඒ කාටද? පුණ්‍ය පාප පහේනස්ස පින්පව් දුරු කිරීම කරන්නේ රහතන් වහන්සේ. අහෝසි කර්ම ගැන කියනවා. අහෝසි කර්ම අපට නෙවෙයි කියන්නේ. අහෝසි කර්ම වළංගු වෙන්නේ කාටද? රහතන් වහන්සේට. අපට දැන් කරන කර්ම අහෝසි කර්ම වෙන්නේ නැහැ. ඒව ඕනම අවස්ථාවක විපාක දෙන්න පුළුවන් මට්ටම තියෙනවා. අහෝසි කර්ම කියන්නේ රහත් වෙලා ඊට පස්සේ පිරන් පාන කාලය අතරේදී විපාක නොදෙන කර්ම ටික තමයි අහෝසි කර්ම වෙන්නේ. දැන් තියෙන කර්ම කල්ප ගානකට කරෙන් කරපු කර්ම හරේ කොයි මොහොතේද දන්නේ. ඒ නිසා ඒක අඩු කරගන්න නම් අහෝසි කර්ම කරගන්න නම් එකම ක්‍රමය තමයි තමන් ප්‍රබල කුසල දහම් කරගන්න. තමන් දැනගන්න ඕනේ ඉහළම කුසල දහම් මොනවද කියලා. පරිත්‍යාගයේ සීලෙත් ඉහළම පැති කරා තමන් කරන්න. භාවනාවේ ඉහළම පැත්තෙන් ලබා ගන්න පුළුවන් උපරිම යහපත කළා උපරිම වාසිය ගන්න ඉදිරියේ යන අනුතුරු වලින් බේරෙන්න තියෙන කාරණා ටික දහම තුලින් ගන්න. ඈ කපටිකම් ඉන්නේ නෙවෙයි. අවංකව ධර්මාභෝධය තුලින් මේක කරන්න උත්සාහ කරන්න. එතකොට තමන්ට හුඟක් වාසි ටිකක් ගන්න පුළුවන්, හුඟක් අවාසි වලින් මිදෙන්න පුළුවන් තමන්ට. එතකොට පින්නතුනි පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා පුඤ්ඤාභි සංඛාර කරනවා කියලා කියන්නේ ඒ මොහොතේදී පින්නතුනි අපේ සක්කාය දිට්ඨිය මත තමයි ඉන්නේ, අපි ආත්ම දෘෂ්ටිය මත තමයි ඉන්නේ. සාමාන්‍ය පේකම් විතරක් නෙමෙයි පින්නතුනි, සමත භාවනා කරද්දීත් අපි ආත්ම දෘෂ්ටිය මත තමයි ඉන්නේ. මෛත්‍රී භාවනා කරන්න ආරම්භ කර ගමන්ම හිතන්නේ පාත්ම දුස්සිරි දුරු කරන්නනේ. අහං අවේරෝ හොම කිව්වොත් මම නිදුක් වෙම්වා කිව්වොතින් ආත්ම දෘෂ්ටි වැඩි වෙයි කියලා හිතන්න එපා. එච්චරන්දේට යන්න එපා. ඒක සීකරයි නොකරයි කියලා ආත්ම දෘෂ්ටි වෙන තන්නේ කොහොමත් තියෙනක තියෙනවා. පින්නොත්නි වචනේ නෙවෙයි වැදගත් වෙන්නේ, තමන්ගේ අවබෝධය වැදගත් වෙන්නේ. තමන් වචන නොකියුවත් තමන්ගේ ළඟ කෙලෙස් තියෙනවා නම් තියෙනවම තමයි. තමන් වචන කිව්වත් කෙලෙස් නැත්නම් තමන් ළඟ කෙලෙස් නැහැ. බුදුහාඳුර වහන් කියන වචනේ කොච්චර ත්‍රිවිධකයේ කියලා දේද? සිය ගණන් දහස් ගණන් ඇති අහං කියන වචනේ, මම කියන වචනේ බුදුහාර බාහිර කරලා තියෙනවා. වචනේ කිව්වේ කියන එක නෙමෙයි ගැටලුව. එනිසා කෙනෙකුට මෙන්න මේ කුසලය කරන ගමන් තමන් දක්ෂ වෙන්නට ඕන. මේ කුසලයක් ඉක්මවා යන චතුසත්‍ය සම්මාදිටිය හෙවත් ආර්ය සම්මාදිටිය කරා හිත පිටවන්න. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මහා චත්තාරිචක සූත්‍රයේ දේශනා කළා, සම්මාදිට්ඨින් පහං භික්ඛවේ ද්වයං වදාමි. අති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. සම්මාදිට්ඨිය කොටස් දෙකයි. එකක් තමයි සාස්ත්‍ර වූ පුඤ්ඤභාගිය වූ උපදි විපාක ගෙන දෙන සම්මාදිට්ඨියක් කියනවා. ඒ තමයි සම්මස්තක සම්මාදිට්ඨිය. කර්මඵල අදහල කරන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි, සිත වඩලා සමතේ දිනු කළ ධ්‍යාන ලබාගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යන එකත් පින්නතුනි ආනෙන්ජාමි සංඛාර ගණයට ඇති වෙන්නේ. අවිඤ්ඤා පත්‍ය සංඛාරම තමයි. නමුත් ඒ මට්ටමේ සිත ඉහළට දිනු කරමින් අපට පින්මුතුනි විදර්ශනා පැත්තට යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි ධර්මඥානෙ යුක්ත නම් අන්න ඒ සඳහා තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. මොකක්ද මේ මඟ පෙන්වීම? මේ සිත එකඟ කරමින් හැම මොහොතෙම එක්ක තමන්ගේ ආයතන වශයෙන් ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වල අනිත්‍යතාවය බලන්න ඕන. ඒකට කියනවා ආයතන කුසලතාවය කියලා. නැත්තම් චක්කු ධාතු, සෝත ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු වශයෙන් ධාතු මනසිකාරින් ධාතු විදියට බලනවා. නැත්තම් ස්කන්ධ විදියට බලනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන විදියට බලන්නත් පුළුවන්. එක එක ක්‍රම කියනවා. දැන් සෝවාන් වීම සඳහා න්‍යාය 1000ක් තියෙනවා. තොටපළවල් 1000ක් තියෙනවා. හැබැයි බහින ගඟ එකම ගඟ. කොයි තොටපළෙන් බැස්සත් බහින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති එකම දියදහරට තමයි බහින්නේ. බැහැලා විද්‍යා නිමුක්තිය කියන සාගරේ කරා තමයි අපි යන්නේ. ආයතන නිරෝධය නැමැති තොටුපළෙන් අපට බහින්නත් පුළුවන්. ධාතු නිරෝධය පැත්තෙන් බහින්න පුළුවන්. ස්කන්ධ නිරෝධය පැත්තෙන් බලන්න පුළුවන්. විවිධ තොටුපළ වලින් අපි මේ ගඟට බැස ගන්න එකයි කරන්නේ. ඒ සඳහා ධර්මඥානය තමයි අවශ්‍ය වෙනවා. පින්නතුණේ හිදී අපි කිව්වේ අපි බොහෝ විට විස්තර කරන්නේ මේ ස්කන්ධ පංචකය. අපි ඇසෙන් රූපයක් දකිනව නම් ඒ මොහොතේ පින්නතුණේ මේ ස්කන්ධ පංචකයක් හටගන්න. ඒ පහ කඩල බිඳල වෙන් කරන්න බෑ. අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ ලක්ෂණ පෙළදාම හරහා විවිධ න්‍යාය වලින් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මේකේ ප්‍රොසෙස් එක දැනගන්න. නමුත් බාහිර ලෝකෙදී මේක බෙදන්න බෑ. තේ එකක් ගත්තොත් ඒ තේකේ තේ කුඩු තියෙන්න පුළුවන්, සීනි තියෙන්න පුළුවන්, වතුර තියෙන්න පුළුවන්, තව ලුණු ටිකක්, ඇඹුල් ටිකක් දාලා තියෙන්නත් පුළුවන්. නොඑක් දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ අධ්‍යයනය කරලා හදන විදිය බලා ගන්න කවුරු හරි. කෙනෙක් හදනවාට එතන ඉඳගෙන හොඳට බලන මොනවද දැම්මේ කියලා. එතකොට අපි දන්නවා තේකේ රස දැනෙනකොටම දන්නවා සීනම් මදි ටිකක්, කහට වැඩි, රසනේ අඩුයි කියලා. අපි දන්නවා තේක බොනකොට හවල්දි අඩු වැඩි කියලා. දන්නේ අර හදපු විදිය දන්න නිසා. අන්නේ වගේ තමයි අපි මේ ස්කන්ධ පංචකය නුවණින් තමයි තේරුම් ගන්නේ. තේක බොනකොට තේරුම් ගත්තට වෙන් කරන්න බෑ. සීනි ටික වෙන් කළා, සීනි වැඩි ආ ටිකක් අඩු කරන්න කියලා එහෙම කරන්න බෑ. අපි තේරුම් ගැනීම විතරයි අපිට මෙතන තියෙන්නේ. අන්නේ වගේ තමයි මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාවලිය තේරුම් ගන්න අපි උත්සාහ දරන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ අවිඤ්ඤා සූත්‍රයේ දේශනා කළේ නුවණැති කෙනෙකු විසින්, ප්‍රඥාවන්ත කෙනෙකු විසින් තම විශිෂ්ට ඥානයෙන් යමක් දැනගන්න තියෙනවනම්, අවබෝධ කරගන්න තියෙනවනම් බුදු දහමේ තියෙන ඉහළම අධ්‍යාපනය තමයි මේ ස්කන්ධ පංචකයෙන් දැනගන්න එක කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ හැදිත් හැටි පුළුවන් තරම් විවිධ න්‍යාය වලින් හොය හොය බලන්න. දැන් සංගුතනිකයි කන්ද සංගුත්තේ කියලා වෙන්නම කොටසක් තියෙන සූත්‍ර ගානක එකතුවක් කලෙක්ෂන් එකක් තියෙනවා කන්ද සංගුත්තේ කියලා. ඒකෙන් කියන්නේ එක එක සූත්‍ර වලින් මේක විස්තර කරනවා. අපි බොහෝ වෙලේ ධර්ම දේශනාවලදී ඒකේ කොටස් ගන්නවා. දැන් බාර සූත්‍රය අපි කිව්වේ මහා බරක් ඔසවාගෙන ඉන්නවා කියලා. මේ බර තමයි මේ පංච උපාදානස්කන්ධය. අර අතීත අධ්‍යක්ෂේම තාමත් තියෙගල ඔළුවේ දරාගෙන ඉන්න එක තමයි මහා බර. ඒ බර බිමින් තියෙනවා කියලා කියන්නේ ඒකේ සම්දේවය දකිනකොටම බර බිමින් තිබ්බ. නැත්තම් බැනපු ඒවා උදා කරපු ඒවා ඔක්කොම ටික දැන් මේ මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ අපි. ඒවා තියාගෙන ඉන්න විතරක් නෙවෙයි විවිධ වෙලාවේ ෆයිල් ටික ඕපන් කර කර බලනවා. නින්දේදී තමයි බොහෝ වෙලේ ෆයිල් ටික ඔක්කොම එකට ඕපන් වෙන්නේ. ඈ හීන ගානක් එකට යනවා. ගමනක් යනකොට අපි නිතර කියනවනේ නේ උදව් කරපු අයත් හම්බ වෙනවා බැනපු අයත් හම්බ වෙනවා තමන් කැමති කෑමත් හම්බ වෙනවනේ පාරත් හම්බ වෙනවා වාහනත් මුණ ගැහෙනවා ඒ ඔක්කොම ටික අර ෆයිල් වල තියෙන එක එක ડોකියුමන්ට්ස් මගදී ගන්නවා මේ එකට එකතු කරමින් තමයි මේ හීනෙදි කරන්නේ මේක පින්නොතින් මෙන්න මේ බර දෙමින් තිබ්බොත් එදාට හීන පේන්නේ රාතන වාසයට හීන පේන්නේ. එතකොට පින්නොතින් ඒ සමස්ත ජීවිතේම උන්වහන්සේගේ හැබෑ ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ඇත්තෙන්ම ආදමිය අපි අවදින් හිටියත් දැනුම් දකින්නේ හීනයක්ම තමයි. ඒ හීනෙන් හැබෑ ලෙසම අපි අවදි වෙන්නේ සම්පූර්ණ මේ අවිද්‍යාව බහකපු දවසට ස්කන්ධ නිරෝධය කරපු දවසට. ඔව් අපි ඇත්තෙන් මේක තමයි කතා කරේ දිව්‍ය ලෝක විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක කරාම යන්න පුළුවන්. නමුත් අපි මේ කියන්නේ ඒ මට්ටමට හිත දිනු කළ මනුස්ස ලෝකෙ මිඳගෙන විදර්ශනාවට හිත තියෙන විදිහ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් කෙනෙකුගේ සාර්ථකත්වය ලෝභ ద్వේෂ දෙක අඩු වෙච්ච ප්‍රමාණයට කෙනෙක් සාර්ථකයි කියලා කියන්න බෑ. සාමාන්‍ය කාලයකට නෙවෙයි පංච නීවරණ අපි නිතර කියන දෙයක්. පංච නීවරණම මහා කල්ප 84,000කට දුරු කරපු ඇහිදී බුදුහරයන් කාලේ. කාලාම බුද්ධතරම් බුද්ධ අසිත කාලදේවල අසිත කාල දේවල දවල් මනුස්ස ලෝකේ කෑම කලහවස දිවා විහරණය කරන බ්‍රහ්මලෝක යනවා. කල්ප ගානකට ධ්‍යාන උපදවාගෙන හිටිය කෙනෙක් බ්‍රහ්මලෝකෙ ඉපදෙන්න. එහෙම හිටිය කෙනා මේ කුමාරය දැකලා මොකද උනේ? ඇඬුවා. ඇඬුවේ. ඇඬුවේ එයා ඊටත් වඩා ඉහළ තැනක් දැක්ක මෙයා ඒක. ඒ ලබාගත් තැනටත් වඩා ඉහළ දිනුවක් මේ ජීවිතේ මට ලබන්න තිබුණා. ඉතින් මම ජීවත් වෙලා ඉන්න කාලේ මට මේක ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තා. මොකද එයා හිටිය කාලේ ඉඳලා තව අවුරුදු 20ක් 35ක් ගියාට පස්සේනේ දැන් මෙයා බුදු වෙන්නේ ඉතින්. එයා දැනගත්තා ඒ කාලේ නිකන් ඉන්නේ නැහැ කියලා. ඒ තමන් ලබාගත්තු ඒ අවිඥා ඒ ධ්‍යාන පවා ඔහු දුකෙන් තමයි ඒ දෙසක් බැලුවේ. ඔහු තාමත් සුගතේ ඉන්නවා. නමුත් වෙනතන ඊටත් වඩා සාර්ථකත්වය යන ධමයක් තමයි අපට මේ ලැබිලා තියෙන අපේ ජීවිත කාලේ. ඒ නිසා අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා අර සාමාන්‍ය විදිය ආලෝකයෙන් දැල්වලා රැය පහන් කිරීම නෙවෙයි අපි කල යුත්තේ. ඒවත් කරන ගමන් සඳ පහනින්වත් අපට සැනසෙන්න බෑ. අපිට පූර්ණ සූර්යාලෝකයේ දැල්වන මට්ටමටම අපි ලබපු අධ්‍යාපනය අපේ ශක්තියෙන් අපේ කර්ම බලය අපේ ඥාති මිත්‍රාදීන් අපේ වර්තමාන තාක්ෂණය තමයි ලබපු අධ්‍යාපනය ඒ සියල්ලක්ම උපයෝගී කරගෙන අපේ ජීවිතයේ නැමැති දවසට හරියට දහවල් මැදහක්නේ වලාකුළු නැති අහසියේ හරියට චන්ද්‍රයා පූර්ණ සූර්යාලෝකයේ වගේ අපේ ලෝකයට සම්පූර්ණම ආලෝකයේ ඇතිවන විද්‍යාවක් ප්‍රඥාවක් ආලෝකයක් ඥානයක් අප පහළ කරගත යුතුයි. ඒ සඳහා තමයි අපි මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ. පින්තුනි ඒ ගමන් මාගියේදී ඒ අපි යන ගමනේදී මෙන්න මේ ධර්ම ඥානයේ බෙහෙම වැදගත් වෙනවා විවිධ න්‍යාය වලින් පින්නතුනි. දැන් ඇසට රූපයක් දැක්කා කියන්නේ ඒ රූපය දකිනවත් එක්කම කරුණු 10ක් එකවිට යනවා. ඇස තියෙනවා රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ සතු චක්කු සම්පස්සජයෙන් හදාගත්තු වේදනාව ඒ වගේම රූප තණ්හා රූප සංචේතන රූප සංඥා රූප විතක්ක රූප විචාර ඇසෙන් රූපයක් දකිනකොටම මේ 10ම ගිහිනවා. ඇසෙන් රූපයක් දකිනකොට බාහිරේ රූපය තියෙන කියලා හිතනකොටම පෙර පසු නොවීමේ 10ම ගිහිල්ලා. ඒ නිසා තමයි පින්තුණි අවිද්‍යා පච්චා සංඛාරාදී වශයෙන් අවිද්‍යාවෙන් ඇස දල්වා යමක් දැස බැලුවොත් මග්ගදී නැවතුම් පොරවල් නැහැ. නතර වෙන්නේ කොහෙන්ද? ජරා මරණ වලින් හා තමයි නතර වෙන්නේ. තමන්ගේ ශරීරය ගැන හෝ තමන්ගේ ඥාතිවරයෙක්ගේ දරුවෙක්ගේ ශරීරයක් පිළිබඳව හෝ මේ බාහිර රූපේ මතයි තියෙන්නේ කියලා බලනකොටම විද්‍යාවෙන් ඒ දරුවාගේ මහලු වීම, ලෙඩ වීම ටිකක් බාහිර අරගෙන අපි බලන්නේ නැගන්නේ. ලෙඩ වෙනකොටත් ඒ දරුවායි ලෙඩ වෙන්නේ කියන ආකල්පයෙන් මේ අවිද්‍යාවේ තුලම මුල් බැසගෙන තියෙනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාවේ ප්‍රබලත්වය අඩු වෙන තමයි විවිධ විදියෙන් පහරවල් දෙදී අපි එක පැත්තකින් සිල්වත් වෙලා භාවනා කරනවා, සමාධිය දිනු කල විදර්ශනා වඩනවා, හැම පැත්තෙම කර කර මෙන්න මේ අවිද්‍යාවේ තියෙන කලු ගතිය අඩු කර කර මේ පැත්තේ ප්‍රතිඵලය අඩු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එකපාරට මේක නැති කරන්න බෑ. එකපාර බලනකොටම රූපය මේ පැත්ත නිසා හටගත්තේ කියලා අපිට කාම පිණුතුනේ අපි දක්ෂ නැහැ බලන්න. නමුත් ඒ දක්ෂතාවයෙන් කරා අපි මේ ගමන යා යුතුයි. එහෙම නැත්නම් අපිට කවදාවත් මේක පටන් ගන්න බැරි වෙනවා. දැන් තියෙන මට්ටමින් හරි දවසට තප්පරයක් හරි මුල දෙකට. දවසට විනාඩියක් හිතන්න. දවසට විනාඩි දෙකක් හිතන්න. විනාඩි පහක් හිතන්න. විනාඩි 10ක් හිත සමාධිමත් කර කරම තමන් හිතට පහළින් සිටවිලා කෙනකොට මතයේදී කවුරු හරි කෙනෙක් එක කතා කරපු එකක්, පන්සල ගිහිපු එකක්, දානයක් දීපු එකක්, ඉන්දියාවේ ගිහිල්ලා වන්දනා කරපු එක මේක සිහි කරනකොටම බලන්න ඒ සිද්ධිට කිහිම මතක් වුණාට මේ මොහොතේ තමන්ගේ මනසයි ධර්මාලම්බන එකතු වෙලා මනෝවිඤ්ඤාණය හටගත්තා. ඒක මේ මොහොතේ හටගත්ත, මේ මොහොතේම නිරුද්ධුණා කියලා මේ වගේ බලන්න තමන් ටිකෙන් ටික මනස හුරු කරගන්න. මනස හුරු කරන්න හුරු කරන්න මොකද වෙන්නේ පින්නතුනි? මෙන්න මේ අවබෝධයේ තුල අපි ඉන්නකම් පින්නතුනි, ඒ අවබෝධය තුල ස්ථාවර අපි හිතේ බැසගෙන ඉන්නවා නම් අන්න ඒ අවබෝධයට පින්නතුනි අවබෝධයේ තුල ස්පේස් නැහැ. මහලු බවට, ලෙඩවීමට, මරණයට විතරක් නෙවෙයි නැවත ඉපදීමටත් ඒ මානසික බුද්ධි මට්ටම තුල අවකාශයක් නැහැ. ඒ තත්පරේ වෙන්න පුළුවන්. ඒ තත්පරයේදී තමන්ගේ ශරීරයේ තාම බරපතලම රෝගයේ තිබුණත් ඒ රෝගයෙන් තමන් ඒ වෙලෙ නිදහස් වෙලා ඉන්නවා. තමන්ට පින්නතුනි බාහිර ලෝකයේ තුල වෙන්න පුළුවන් උපරිම අවාසිය වෙන්න පුළුවන්. කර්මෙන් අතීත කර්ම හැඩයට අපි වෙන එක දිවල අපට මොන වේද කියන්න බෑ. දැන් මොගලන් ආන්දු ඉරිදි බලෙන් ඉහෙලම හිටිය කෙනා නවතුන් වහන්සේට කර්මය බලපෑවා. ලෝසක හඳුර රහත්ලත් බලපෑවා. අඟුලිමාල හඳුර රහත්ලත් බලපෑවා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් බාහිර දෙයකට හානියක් වුණාට උන්වහන්සේලාගේ මනසට කිසිදු විදියේ පීඩාවක් ඒ දේ තුලුමුනේ නැහැ. දැන් අපි සඳහන් කරන්නේ අර කොසරයි තමයි අර මාලිගාවේ දරුව දෙන්නගේ කතාවනේ. අර ජාතිස් මරණඥානය බහිනල දෙන අතීත භවයන් ගැන කිව්වා කියලා අපි කතා කරානේ නේ. එතකොට අර එක ළමයේ කැඳ උඩ ඉඳගෙන යාගේ අතීතාත්මභාවය ගැන බලලා දන් දීපු නිසා යා කියනවා මම හොඳට අද දන් දීපු නිසා ඉන්නවා කියලා. යාත් එක්කම ඉන්නවා දන් දීම අඩුවෙන් කරපු තව කෙනෙක් ඊතරම පැදුරු කඩමාල්ලක ඉන්නවා. මේ දෙන්නම අතීතයේ එකට සිල්වත් වෙච්ච හිටිය දෙන්නේ, මහන්ලි හිටිය දෙන්නේ. අර ඇඳේ හොඳ පහසුකම් මත් ඉඳලා මෙයා කියන බලන්නේ යාළුව මම මේ දන් දීපු නිසා හොඳට පහසුකම් ඉදිනවා කියලා. පැදුරේ ඉන්න කෙනා මොකද කියන්නේ? මිත්‍රයා නම්ර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා බෝධ රූප, පැදුරේ තියෙන සතර මහා බෝධ රූප කියලා. බලන්න පින්නතුනි ප්‍රඥාවෙන් බලන විදිය. එයාට පින්නතුනි පැදුරත් එකයි ඇඳත් එකයි. ඒ නිසා ප්‍රඥාවෙන් ඉහළට දිනු වෙනකොට බාහිර පහසුකම් තුලින් යාගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පින්නතුනි ප්‍රඥාවේ වටිනකම කියන්නේ. ප්‍රඥාව වටින්නේ ඒකයි. ප්‍රඥාව නැති කෙනා මේ බාහිර පහසුකම් ටිකට, බාහිර දේ තුල තමයි යාගේ සිත බැසගෙන ඉන්නේ. ඉහළම ඉන්න කෙනාට යාගේ රූප සම්පත් අඩු වුණත්, පහසුකම් අඩු වුණත්, ලෙඩ දුක් වැඩි වුණත් එයාට යව ගැටලුවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය එක ස්වාමින් වහන්සේ කෙනෙක් මෝගරාජ කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ රූපේ ඇතර ලස්සන නැහැ. ඒ ස්වාමීන් වහන්සේගේ ගාථාවල තේර ගාථාවල තියෙනවා මගේ ශරීරය නම් ඇතර ලස්සන නැහැ. නමුත් මට ලස්සන හිතක් තියෙනවා කියලා. බලන්න මේ කියන විදිහනේ මගේ ශරීරය නම් ඇතර ලස්සන නැහැ. නමුත් මට ලස්සන හිතක් තියෙනවා කියලා. පින්වතුන් මෙන්න මෙතෙන්ට තමයි අපි ප්‍රඥාවෙන් ඉහෙළම දේ අපි මේ දෙන්නේ. ඒ නිසා එක පැත්තකින් ආයතන කුසලතාවෙන් ඇස් කන ආසාදී ඉන්ද්‍රිය අපට දිනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇසෙන් රූපයක් පේන අවස්ථාවේදී පින්නතුනි මේ මොහොතේ ඒ රූපය පෙනෙලා මේ අවබෝධය ලැබෙන්නේ. ඒ රූපය පේනකොට ඒ බාහිර පේන රූපය පින්නතුනි මේ ඇසට අයිතිත් නැහැ, බාහිරට අයිතිත් නැහැ, විඥාණයට අයිතිත් නැහැ. අනිත් අර කියපු කරුණ 10 වලින් එහෙකටවත් අයිති නැහැ. හැබැයි ඒ හේතු එකක්වත් නැතුව රූපයේ පිළිබඳ අවබෝධයක් තිබෙන්නේ නැහැ. හේතු ටික නිසා අවබෝධයක් අත්දැකීමක් ලැබෙනවා. ඒ ලබන අත්දැකීම රූපයටයි තියෙන්නේ. දැන් මෙතන ශබ්දයක් ඇහුණානේ. මගේ ඇඟිල්ලයි මේ කය නිසා ශබ්දයක් ඇති වුණා. ඒ ශබ්දයයි මගේ ඇඟිල්ලටද? ඒ ශබ්දයයි මේකටද? ඒ ශබ්දයයි ඔබේ කනටද? ඔබේ හිතටද? නෑ, මේ එහෙකටවත් නෙවෙයි ශබ්දයයි. හැබැයි කවුරු හරි මෙතන ඉඳලා යාව ඔබට බැන්න නම් කොහොමද? කවුරු හරි කෙනෙක් මෙතන ඉඳලා වචන වලින් මේ වගේ සද්දකින්ම හඬකින් බනින ඔබට බැන්නම මොකද වෙන්නේ? අපි ඒ සද්දේ මේ කෙනාට පවරනවා. මෙයා තමයි බැන්නේ මට, ඔන්න පන්සලේදී බැන්න, හොඳයි බලාගමු කියලා ඊට පස්සේ එතන ඉඳලා ඉතින් දිගට වැඩසටහන පටන් ගන්නවා. ඊට පස්සේ ෆයිල් එක ඕපන් කරා. ඉතින් ඊට ෆයිල් එකට දාන ડોකියුමන්ට්ස් තමදම තියෙන්නේ මඩු කර කර. දැන් තමයි හම්බ වෙනකොට තවත් අලුත් ෆයිල් එකක් තු ගන්නවා. ඊට පස්සේ දිගට වැඩ යනවා. බලන්න පින්න හරියට ප්‍රඥාවෙන් නොබැලීම නිසා අපට වෙන අයහපත බලන්න පින්න තුනි. මේක තමයි ජීවිතයේ ස්වභාවය. එතකොට මෙතෙන්දිම හරියට ඒක අපි දැනගත්තොත් ඒක අමතක කිරීම නෙවෙයි මේ කියන්නේ පින්න තුනි. පරදවා තේරුම් ගන්න එපා මේ මෙයා මට බැන්නේ නැහැ කියලා මතක යමතක කරන එක නෙවෙයි මේ කරන්නේ. මේකේ ප්‍රොසෙස් එක අපි දැනගන්න එක මේ කරන්නේ. මේක ඇති උනේ කොහොමද කියන එක අපි ඒ බැනපු කෙනාම පින්නතුනේ තා මොහොතකින් මෙතෙන්ද මිය ගියොතින්. මිය ගියාට පස්සෙත් ඔබ ඒ පුද්ගලයාත් එක්ක අමනාපේ තියෙනවද? ඊට පස්සේ වෙලා ගහනවද අර ශරීරයට, මුළු ශරීරයට? නෑ නේනේ. අන්න එතකොට තමයි තමන්ගේ නුවණ ටිකක් පහළ වෙන්නේ. අනේ මං කොච්චර අනේ මේ අසරණ මිනිහයෙට මෙච්චර මේ වෛර කර කර හිටිය බලන්න කිසිම තේරුම අනේ පව් මැරිලා ගියා නේද කියලා. එතකොට තමයි තමන්ට පොඩ්ඩක් ඕන තේරෙන ගන්නේ. පින්නතුනේ මැරෙන්න කලින් අපට අවබෝධය ලැබුණා නම් ජීවිතේ ඉන්න කාලේදී මේ පුද්ගලට අපි හඬ බඳින්නේ නැහැ. එයාට බඳින්නෙත් නැහැ. ඒක අපේ කියලා තමන් ගන්නෙත් නැහැ. දැන් අපට එක පැත්තකින් මේ පැත්තට බඳිනවා, එක පැත්තකින් මේ පැත්තට ගන්නවා. මේ දෙකම වෙන්නේ අපේ තියෙන මේ අනවබෝධය නිසා. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ අනවබෝධය නැති වෙන විදියට පින්නතුනි ප්‍රඥාව පහළ වෙන විදියට උපරිම පැති වලින් විවිධ දෘෂ්ටි කෝණ වලින් බල බල. දැන් විතක්ක සංකාන සූත්‍රයේ කියන එක කොහොමද හිතට කෙලසක් ආවහම ඒකට විරුද්ධ කෙලස විරුද්ධ දෙයක් හිතන්න, නැත්නම් ඒක නොසිතාම ඉන්න, නැත්නම් ඒකේ මුලට ගිහිල්ලා හිතන්න, නැත්නම් ඒකේ හැදිච්ච විදිය දිගටම කල්පනා කර මේ විවිධ න්‍යාය වලින් බල බල මේ අපේ හිතට පීඩා ඇතිවන ක්‍රමය නැති කිරීම තමයි පින්නතුනි මේ ධර්ම තුලින් කරන්නේ. ඒ නිසා වැඩිපුර අපි ධර්ම දේශන අහනවා කියලා කියන්නේ අපි මේ විවිධ ක්‍රම අපි දැනගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේදී එක ක්‍රමයක් දැනගත්තා නම් ඇති. ඇයි? බුදුරජාණන් වහන්සේ කෙලින්ම අපේ මනස බලලා, කෙලින්ම අපේ ඉන්ද්‍රිය මත තව බලලා, උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානෙ කෙලින්ම අදාළ විදියටම කියනවා. නමුත් දැන් අපිට එහෙම පුළුවන් කමක් නැහැ. දැන් අපිට එහෙම කියන උත්තරම නෑ. බුදුහාමුදුරුවෝ විතරයි ඒක සරුත් ආරණ බැරුණ එහෙම කියන්නේ. අපට ඒ නිසා වැඩිපුර බණ අහන්න වෙනවා. අහන්න වෙලා අපට අදාළ දේ අහුවෙනකම් අහන්න වෙනවා. විවිධ පැති අත්දැක බලන්න වෙනවා අපට. බණකොට Tamanටම ආවෙනක වෙච්ච ක්‍රමයක් පුරු වෙනවා. දැන් භාවනා ක්‍රම වුණත් බුදුගුණ භාවනා වඩන්න, ආනාපාන සතිය, මෛත්‍රී අසුභේ එක එක භාවනා වැඩ වැඩ බලන තමයි වැඩිපුරම හොඳට පුරුදු කරන්න පුළුවන් මොකද්ද කියලා. ඇතැම්ට කීපයක් හොඳට පුළුවන්. ඒ වැඩිපුර තමයි කැමති එකේ වැඩිපුර ඉන්න. දැන් බුදුගුණ භාවනා හරි ඇතැම්ට හිතරම ලොකු සහනයක් ලැබෙනවා තමයි කරනකොට. ඒක තමයි කැමති නම් වැඩිපුර කරන්න. විවේකී අරගෙන කරන්න, නිදිය ගන්න වෙලාවෙ විනාඩි 10ක් 15ක් අරගෙන කරන්න. උදේට අවදි වෙන මොහොතෙන් කලින් එලාම් එක තියලා අවදි වෙන වැඩිපුර ටිකක් කරන්න. ඒව කරන්න කරන්න තමන්ගේ මේ අභ්‍යන්තරේ ලොකු වෙනසක් වෙනවා. ඒ හිත එකඟ කරගැනීම කිනුතුනේ අනිත් පැත්තෙන් අපි මොකද කරන්නේ? අනිත් පැත්තේ මෙන්න මේ හැම මොහොතකම ඇති වෙන නිරුද්ධ වෙන මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගේ වැඩිපුර දේශනාවල අවධානය යොමු කරන්නේ ස්කන්ධ නිරෝධයට හිත තියෙන විදිය. ආයතන ගැන කියලා තියෙන දැන් අපි කියමු බාහ්‍ය දාරු කීරිට කිව්වේ ආයතන පැත්තෙන්. ආයතන කියන්නේ මේ ඇස්ස කන නාසාදී ආයතන පැත්තෙන් කිව්වේ. නමුත් බුදුහාඳුරෝ වැඩිපුර දේශනා කළ තියෙන්නේ දැන් අභිඥා සූත්‍ර වැනි තැන්වලදී තියෙන්නේ මේ ස්කන්ධ පංචකය, කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහේ ඇතිවීම නැතිවීම බලන්න කියලා. ඒ නිසා තමයි බුදුහාඳුරෝ සඳහන් කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙන රහතන් වහන්සේට, රහත් කෙනාට පිරිනිවන් පානතෙක් සුවසේ වාසය කිරීමට මම එකම දේශනය කරන්න කියලා. මොකක්ද එකම දේශනය? ඕ මේ ස්කන්ධ පංචකේ හට ගැනීම සමුදය බලන්න, නැතිවීම බලන්න, වය බලන්න, ඒකෙන් ආස්වාදයක් ඇති වෙනවා නම් ඒ ආස්වාදය බලන්න, ඒකේ ආදීනව බලන්න, විස්තරණය බලන්න කියලා. සමුදය, අත්ංගම, අස්ථාද, ආදීනව, නිස්සරණ බලන්න කියලා. බලන්න බලන්න පින්නතුනේ තමන්ට මේ වර්තමානයේ හිත දීර්ඝ වෙන ගතිය වැඩි වෙනවා. අනිත්‍යතාවයේ එන්න එනම ප්‍රකට වෙනවා. මේ ඇතිවීම නැතිවීම කියන දෙකම පින්නතුනේ එකම දර්ශනයක් තුලින් දකින්නට ඕන. බුදුහාමර දේශනා කරනවා මේ ස්කන්ධ පංචකය හට ගැනීම දකිනවා නම් කෙනෙක් දැන් මේ ශබ්දේ හට ගැනීම දකිනවා නම් ශබ්දේ නැහැ කියන නැත කියන අන්තයට යන්නේ නැහැ. උච්ඡේද කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම මේ ශබ්දේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන සාස්වත කියන අන්තයට යන්නේ නැහැ. බුදුහාමර දේශනා කරනවා එකම දර්ශනේ මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන්න ඕන කියලා. දැන් බාහිර රූපයක් බලනකොට ඒ මොහොතේ ඉන්ද්‍රිය එකතු වෙලා ඒ මොහොතේ අවබෝධය ලැබුණා. කණ්ණාඩි ළඟට යනකොටම රූපය පේනවා. රූපය ළඟින් කණ්ණාඩියෙන් අයින් වෙනකොටම රූපය නැති වුණා. හැබැයි රූපේ නැහැ කියන්නේ බෑ. ආය යනකොට ආයි පේනවා. ඒ වගේ තමයි අපි යමක් කල්පනා කරනකොට දරුව ගැන හිතනකොට ඒ ලෝකේ දරුව ඉන්නවා. දරුව ගැන හිතලා වාහනය ගැන හිතනකොට ඊළඟ ලෝකේ වාහනය. සම්මුති ලෝකයේදී දරුව දිගටම ඉන්නවා. ඒක හරි. ලෝකයේ සම්මුති ලෝකයේ කන්වෙන්ෂනල් ට්‍රූත් එකේදී නීති රීති ලෝකේ ඔක්කොම යන සම්මුති සත්‍යයත් එක්ක. නීති විතරක් නෙවෙයි කර්ම යන්නේ සම්මුති සත්‍යයත් එක්ක. ඒක තමයි ඇති. අන්නේ කර්ම චක්‍රයක් ඉක්මවලා ඊටත් වඩා ඉහළට යන්න තමයි පින්නතුනේ මෙන්න මේ ලෝකෝත්තර දර්ශනයක් අපට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය ලෝකෙදී දැන් කර්ම චක්‍රය බලන්න අපිට යන විදිය. ඇතැම් විට අපට ඒකාත්ම භාවයකදී අපේ ශරීරයට හානියක් කරන්න කවුරු හරි ශරීරෙට පිටින් යන්න නම් ඒ ඇනපු ලපය ඇතැම් විට ඊළඟ ආත්ම භාවයක මිනිස්සෙක්ම තියෙන ශරීරෙට තියෙන. ඒ සම්මුති සත්‍ය අනුව පෙන්නතුනේ ඒ තරම් දෙයක් කරා මේකේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් බැහැර කරනවා නම් බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා ලක්ෂණ ප්‍රතික්ෂේප කරනවා. බුදුහාමුදුරෝ පෙරම් පුරලා ඒ ලබා ගන්නා වූ පුණ්‍ය මහිමයට අනුව තමයි ඒ රූප සම්පත්තියේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ. ඒව බුදුදහම තුළ පිළිගන්න ඒව බැහැර කරන්නේ නැහැ. හැබැයි ඒව පිළිගන්නේ නිකන් නෙවෙයි. දිගටම සංතතිග යන දෙයක් නැත කියන පදනමක් තුලත් ඉඳගෙන. අනිත්‍යතාවයේ පරිසම්පාදයේ තුල ඉඳගෙන තමයි මේ කර්ම චක්‍රය උනත් බුදුදහම පිළිගන්නේ. මේ සත්‍යයම මෙතෙන්ට යනවා කියන ස්ථිර නිත්‍ය සංකල්පයෙන් බැහැර වෙලා තමයි මේ අනන්‍යතාවයේ මේ අයිඩෙන්ටිටි එක බුදුදහමෙන් විස්තර කරන්නේ. ඒ නිසා ඒකට බාධාවක් නැහැ. ඒක විස්තර කරන්න බාධාවක් නැහැ. නමුත් එතනුත් නික්මෙලා ඉහළට යන තැනදි පින්නතුනි අපට පුළුවන් නම් යම් කිසි වෙලාවක මෙන්න මේ ලෝකේ හැම වෙලාවෙම සිදුවෙන මෙන්න මේ අනිත්‍යතාවය හැම මොහොතෙම හටගන්න නිරුද්ධ වෙන තත්ත්වය තුළ සම්පූර්ණම හිත බැස ගන්න ගතිය වැඩි කරගන්න පුළුවන් නම් සහ එහෙම ප්‍රඥාවෙන් දකින වෙලාවක අපේ සිත නිරුද්ධ වුණොත් මේ ආත්ම භාවයේ මරණයේ විදියට මොකද වෙන්නේ? අපි කලින් සඳහන් කළේ තියෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය හොඳට හිතේ ප්‍රකට වෙන වෙලාවක අපේ මේ ආත්ම භාවයේ අවසාන චුති චිත්තය මෙතනින් නික්මනෝතින් මෙතනින් අවසන් වනෝතින් පින්නතුනි අපේ මරණයත් රහත් භාවයත් පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක විට සිදුවන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිත කාලයේ ජීවත් වෙන මේ මොහොතේ බැරි වුණත් මේ දර්ශනය තුල අපි අඛණ්ඩව හිත භාවිත කරමින් අපට හිතියොත් පින්නතුනි මෙන්න මේ අවබෝධය කරාපට යන්නට පුළුවන්. අපි ඇතැම් විට ජීවත් වෙන කාලේ අපි නැවත නූපදින සත්‍යයට අපි කැමති නෑනේ බොහෝ දෙනෙන්නේ. තමන් දිවි ලෝක පැත්තෙම ගිහිල්ලා බ්‍රහ්ම ලෝක පැත්තේ සමමක් ගහලා එහෙම වෙනනේ කැමතිනේ. කමක් නෑ පින්නතුනි. නමුත් අපි හැම දෙනෙක්ම කැමති දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන්න අකමැති කවුරුවත් නෑ. පින්නතුනි අන්න ඒ සඳහා දුකෙන් නිදහස් වෙන මාවත තමයි මෙන්න මේ මාවත. මේ දර්ශනයෙන් වැඩිපුරින තරමට පින්නතුනි බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක් වෙනස් කළා අපේ හිතට පීඩාවක් දෙන්න බෑ. මේ පින්නතුන් දන්නවනේ බන්දුල මල්ලිකාවගේ දරුවෝ ටික ඔක්කොම එක මොහොතෙන් නැති වෙද්දි තමන්ගේ ස්වාමියාත් එක්ක ඒ මොහොතේවත් කිසිදු විදියේ මානසික පීඩාවක් ඇති නොවන විදියට උපරිම සතියේ සිට පිටවගෙන හිටියා. රාත්‍රියේ හිටියේ නෑ මන්දුල මල්ලිකාව. සෝවාන්ල විතරයි හිටියේ. සෝවාන් වෙන හිටිය කෙනෙකුට නෙමෙයි පේනතුන් සෝවාන් නෝනර. මේ දර්ශනයේ සුතමේ ඥාණයෙන් අපට තියෙනවා නම් පේනතුනි අපට මාර්ගඵල නොලබාමත් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඒ සඳහා අපි නොතින උපරිම ලෙස සතර සතිපට්ඨානය අපට යෙදෙන්න අවශ්‍ය වෙනවා. සතර සතිපට්ඨානය තුලින්ගෙන සමති විදර්ශනා දෙක උපරිම මට්ටමෙන් අපි දිනු කරන්න ඕන. ඒ නිසා බුද්ධිමත් කෙනෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රගුණ කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ ප්‍රගුණ කළ යුතු දේ තමයි මොකද්ද? සමති විදර්ශනා දෙක. සමතේ කියන්නේ පුළුවන් තරම් දුරට හිත සතිමත් කරගැනීමෙන් එක අරමුණක බොහෝ වේලාවක් සිට තැන්පත් තියාගන්න හිත පුහුණු කරන්න දක්ෂ වෙන්න. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවයේ හැම මොහොතෙම හටගන්න සමුදේ වැය දකින්න දක්ෂ වෙන්න. උදයබ්බේ කියන උදේ වය කියන එක තමයි පද දෙක සංදි වෙලා හැදලා තියෙන්නේ. උදේ වය ඒ කියන්නේ රයිසින් ඇන් සීසින් කියන එක. මේ දෙක එකම දර්ශනයෙන් බලන කේක තමයි උද්‍යප්පේගාමී ඥානය තමයි කෙනෙක් දියුණු කරගත යුතු සම්පත්තියක් විදිහට තියෙන්නේ. හොඳයි පින්නතුන් දැන් මේ අත්ංගේ ගිලම්පස්සට වෙලාව මේ අත්ංග උඹ වෙලාවක් ධර්ම ශ්‍රවණය කළා පැය දෙකකට අධික කාලයක්. ඉතින් ඒ ශ්‍රවණය කළා වූ ධර්මයේ ආනිසංසයෙන් පින්නතුන් හැමදෙනාටම තාවතවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඉදිරියටත් තව අනුශාසනාවක් තියෙනවා. සතර කමඨහනල ඉතුරු ටිකත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් පින්නතුන් ඉන්න අපි ඒකෙදිත් වැඩගත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩ කටයුතු තියෙන පින්නතුන් ගියාට කමන්නේ. පුළුවන් මට්ටමේ පුළුවන් ඇත්තෝ ඉන්න බලන්න. ඉතින් තමන්ට එන්න පුළුවන් නම් පෑයකට දෙහිකට හරි පින්නතුනේ එන්නේ එක කමන්නේ. මේ පින්නතුන් වගකීම් තිය නැත්නම් කටයුතු තිය නැත්නම් වෙන්න පුළුවන්. එහෙම අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් යන්න. අනිත්‍යයට බාධාක් නොවන විදිහට ඒක ගැටලුවක් නැහැ. පුළුවන් නැත්නම් පුළුවන් ප්‍රමාණයක් ඉන්න උත්සාහ කරන්න. ටිකකට හරි එන එක තමන්ට තමන්ගේ ජීවිතයට ලොකු ප්‍රතිලාභයක්, ලොකු යහපතක් වෙනවා. ඉතින් කැමිනීම තමන්ට ලොකු සසර ගමනටත් මේ ජීවිතයටත් ලොකු යහපතක් වෙනවා. ඒ නිසා ටිකකින් හරි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගන්න. ඉතින් අපි හැම දිනෙම කාර්ය බහුල අය, ලෙඩ දුක් තියන අය, ඇතැමිට බණහන් දිත්තික වෙලාවක් නින්ද යනෝනේ කමක් නෑ, අවදිවලින්න මොහොතේ ඉතුරු ටික අහන්නනේ. එතකොට ඒ ටිකෙන් හරි ඉතින් ඇහිච්ච ටිකෙන් හරි ප්‍රතිඵල ගන්න පුළුවන්නේ නේ, පිළිපදින්න පුළුවන්නේ. නෑවිල හිටියොත් ඒකත් නෑනේ. ඉතින් කමක් නෑ පින්නතුනි, එහෙම හරි ප්‍රතිඵල ගන්න. හොඳයි, මේ එහෙනම් අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණෙන් මේ යන්ත කරගත්ත ඕපුණ ධර්මයන් හිණිසංසෙන් තවතවත් මේ අත්‍යන්ත මේ දහම් මග හැසිරෙන්නට නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. මේ ජනිත කරගත්ත උතුම් පින්කම යන සංසෙන් අබනවින් නියගිය ඥාතීන්ද පින් කැමති දෙවියන්ද මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. දුක්ඛම් පංචාච නින්දුක්ඛං භයං පංචාච නිබ්බයං සෝකං පංචාච නිස්සෝකං හන්තු සම්දේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් ගිලන්පස සඳහා විවේකී ලැබෙයි.